नमस्कार वेवा बुदुरुनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दंरुनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवन समदा तिसरन सरन यामी साधु साधु साधु श्रद्धावंत पिंगतुनी अपि कावरुत ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ඉපද ඉපිද මෙරි මෙරි සංසාරේ ඇවිදගෙන එන පිරිසක් මේ ඇවිදගෙන එන ගමනේදී ඔන්න දැන් අපිට ආයෙමත් හිතන්න පුළුවන් ජීවිතයක් ලැබිලා සංසාරෙදී හැමදේම ලැබෙන්නේ නැහැ හිතන්න පුළුවන් ජීවිතේ. යමක් කල්පනා කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන් ජීවිතයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් මිනිස්සෙකුට ලැබෙන ජීවිතයක් අපට ලැබුණා. මේ ලැබිච්ච ජීවිතේ අපතේ නොයන්න නම් අපි මේ ජීවිතෙන් හැබෑම ප්‍රයෝජනයක් ගන්න ඕන. මේ ජීවිතෙන් ගන්න හැබෑම ප්‍රයෝජනේ තමයි ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කර ගැනීම. අපිට මේ ශ්‍රී සද්ධර්මයේ තේරෙන්නේ නැත්නම් අපි හරි අවාසනාවන්තයි. අපිට මේක වටහා ගන්න බැරි නම් අපේ ජීවිතේ වටින එකක් නෙවෙයි. දම්පින් උතුණිය අපට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලැබිච්ච වෙලාවේ මේ ජීවිතේ අවබෝධ කිරීමට මහන්සි ගන්න ඕන. අපි මේ ගෙවල් දොරවල් හදනවටත් වඩා දූ දරුවෝ ඇඳුම් පැළඳුම් යාන වාහන වලටත් වඩා අපට වටින්නේ මේ ජීවිතය අවබෝධ කර ගැනීම. අපිට යම්කිසි දවසක මේ බාහිර ලෝකෙ ඔක්කොම අපට අහිමි වෙනවා, අත්තරින්ට සිද්ධ වෙනවා. ඒ අත්තරිනකට අපේ ජීවිතය තුළ ඇතිවෙච්ච අවබෝධය විතරක් අපට ඉතුරු වෙනවා. අන්නනම් අපේ ජීවිතයත් එක්ක ඉතුරු වෙනදී ලබා ගන්නට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්. ඉතින් අද අපි වෙනුවෙන් විශේෂ දේශනාවක් අහන්ටයි සූදානම් වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය කියන උතුම් ග්‍රන්ථේ. මේ දේශනාවේ නම නිබ්බේධික සූත්‍රය. මේ දේශනාවේ නම මොකද්ද? නිබ්බේධික සූත්‍රය. නිබ්බේධ කියලා කියන්නේ නිබ්බින්දති කියලා කියන්නේ අවබෝධයක් ඇතුව ජීවිතය ගැන ඇති කලකිරීම. අවබෝධයක් තුලින් ඇති කලකිරීම නිබ්බින්ද ඔබ අහලා ඇති ගාථාවක් සබ්බි සංඛාරා අනිච්චාති යා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. යම් කිසි කෙනෙක් මේ ලෝකෙ මේ හටගත් දේවල් අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත් අන්න එයා අවබෝධයෙන්ම කලකිරිනවා දුක ගැන. ඒස මග්ගෝ විසුද්ධිය, අන්න ඒක තමයි විසුද්ධියට මාර්ගය. අන්න ඒ වගේ මේ අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙන දේශනාව. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කලකිරීම කොතෙකුත් ඇති වෙනවා. ඒ ඇති වෙන කලකිරීමේදී අපිට වෙන්නේ මොකක්ද? ජීවිතේ පා වෙලා යන්නේක මිසක් අවබෝධයක් ඇති වෙන එක නෙවෙයි. අපට කලකිරුණාම සාමාන්‍ය ජීවිතේදී අපි කියනවා මැරිලා ගියා නම් හොඳයි. මේ ඔක්කොම දාලා මට කැලේකට යන්න තියෙනවා නම් හොඳයි. මේවා කවදාවත් මුණ ගැහෙන්නේ නැත්තම් හොඳයි කියලා කියනවා. ඒ අපේ හිතන පිළිවෙලට වැඩේ සිද්ධ වුණේ නැති වුණාම ඇති වෙන එකක්. ඒක කලකිරීම නෙවෙයි. ඒක අපේක්ෂා බංගත්වයෙන් ඇති වෙන එකක්. කලකිරීම කියලා කියන්නේ මෙතන අවබෝධයක්. ඒක ප්‍රඥාවෙන් ඇති කරන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අවබෝධයක් තුලින් කලකිරීම ඇති වෙන කරුණු ඔබට දේශනා කරන්නම් කියලා අපට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කියා දෙන්න හදනවා. අවබෝධයක් තුලින්ම කලකිරීම ඇති වෙන. පින්වතුනි, අපට මීට කලින් ජීවිතේ සිද්ධ වුණේ නැත්තේ ඒක. මොකද්ද සිද්ධ වුණේ නැත්තේ? අවබෝධයකින් කලකිරුණේ නැහැ. ඒ නිසා අපි අල්ලගත්තා. අපි අල්ලගත්තේ මොකද්ද? ඇස් දෙක අල්ලගත්තා. කන් දෙක අල්ලගත්තා. නාසය අල්ලගත්තා. දිව අල්ලගත්තා. ශරීරය අල්ලගත්තා. මනසත් අල්ලගත්තා. නමුත් මේ අල්ලගත්තු දේවල් වල ඇත්ත ස්වභාවය අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට අවබෝධයෙන් කලකිරුණේ නැහැ මේ හය ගැන. නමුත් පින්වතුනි, අවබෝධයක් ඇති වුණොත් අපට තේරෙයි එදාට අපි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය අපට කළා තියෙන හතුරුකම් තුගේ අපි දන්නවනම්. හොඳට බලන්න හිතලා අපිට අකුසල් හටගන්න ඇහෙන් රූප දැකීම හේතුුනේ නැද්ද? හේතුුණා. එහෙමනම් ඇහෙන් රූපේ දැකලා අපේ හිතේ රාගයක්, දේශයක්, තරහක්, වෛරයක් කිපැද්දුවා කියන්නේ ඇහැ අපට හතුරුුණා නොවේද? හතුරුුණා. හිතින් අකුසලයක් හිතලා කෙලෙස් හටගත්තා කියන්නේ හිත අපට හතුරුුණා නොවේද? ඒ බඳු හතුරුවන දේවල් තමයි අපි මේ අල්ලගෙන ඉන්නේ. ඒක අම්ම කෙනෙකුට ඕන වුණා මහගෙදර මැරෙන්න. ඒ අම්ම කී කී හිටිය මං අවසාන උස්පොද හෙලන්නේ මහගෙදර. ඉතින් අසනීප වෙලා රෝහලට ගෙනාවා. ගෙදර සීයා ආපු වෙලාව කිව්වා මේ එක්කම් පලයන් ගෙදර එක්කම් පලයන් කියලා. ඉතින් වෛද්‍යවරු කිව්වා එක්කම් යන්න එපා, මේ ලෙඩාව මහන්සි කරවන්න එපා කියලා. ඊට පස්සේ දවසක් හවස් වෙලාවක ඇහැරුණා මේ අම්මට, සිහි ආවා. ළඟ හිටිය දුව කතා කරලා ඇහුවා මම මේ ඉන්නේ කොහෙද? දුව කිව්වා අම්මේ මේ ඉන්නේ ඉස්පිරිතාලේ. ලකු දේශයක් ඇති වුණා මේ අම්මට. උඹලා මාව ගෙදර ගෙනිච්චි නෑ නේද? කිව්වා මැරුණා. මලයකෙක් වෙලා උපන්නා. ගහිනවා ගෙදර ඔක්කොටම දැන්. තමන්ගේ හිතේ හටගත්තු අකුසල ධර්මයේ හටගන්න හතුරුකමක්ද කළේ යහපතක්ද? හතුරුකමක් නිකලී. මේ ඇසකනනාසී දිවකය මනස ගැන අවබෝධයක් තිබුණා නම් එයා ඒක අතාරිනවා. අන්න දැක්කද කලකිරීම නැති නිසා, අවබෝධයෙන් යුක්ත කලකිරීමක් නැති නිසා යන්නේ කොහෙද? දැන් ඊට පස්සේ ජීවිතෙන් චුත වෙලා සමහර විට නිරේයයි. සමහර විට තිරිසන් ලෝකයයි. අන්නේකයි මේ සංසාරී ස්වභාවය. ඉබඳු සංසාරයකින් අපව නිදහස් කරන ප්‍රඥාව තමයි බුදුරජාණන් වහන්සේලා අපට ලබා දෙන්නේ. අද මේ උගන්වන දේශනාව විශේෂ එකක්. මේක බොහෝම හිතට අරගෙන මතක තබා ගත යුතු දේශනාවක්. මේ දේශනාවේ කරුණු 6ක් කතා කරනවා. කරුණු කීයක්ද? 6ක් කතා කරනවා. පළවෙනි එක කාමය ගැන කතා කරනවා. මොකක් ගැනද? කාමය ගැන. ඊළඟට විඳීම් ගැන කතා කරනවා. විඳීම්. ඊළඟට සංඥා ගැන කතා කරනවා. ඊළඟට ආශ්‍රව ගැන කතා කරනවා. ඊළඟට කර්මය ගැන කතා කරනවා. දුක ගැන කතා කරනවා. කරුණු 6යි. කාමය ගැන කතා කරනවා, විඳීම් ගැන කතා කරනවා, සංඥා ගැන කතා කරනවා, ආශ්‍රව ගැන කතා කරනවා, කර්මය ගැන කතා කරනවා, දුක ගැන කතා කරනවා. එතකොට මේ එකක් හය ආකාරයකින් එකක් කතා කරනවා. එතකොට මෙතනත් හයක් තියෙනවා. එකකින් එකක් හය ආකාරයෙන්. පළවෙනි එක කාමයන් දැනගත යුතුයි. කාමයන් කියන්නේ මොනවද කියලා දැනගත යුතුයි. කාමයන් හටගන්නේ කොහොමද කියලා දැනගත යුතුයි. කාමයන්ගේ වෙනස්කම දැනගත යුතුයි. කාමයන්ගේ විපාක දැනගත යුතුයි. කාමය නැති වෙන්නේ කොහොමද කියලා, කාමයන්ගේ නැතිවීම දැනගත යුතුයි. කාමයන්ගේ නැතිවීමට හේතු වෙන මාර්ගය දැනගත යුතුයි. එතකොට අපි දැනට ඒ කොටස ඉගෙන ගන්නෙමු. කාමයන් ගැන පළවෙනි එක මොකද්ද? කාමයන් දැනගන්න ඕන. ඊළඟට කාමෙන් හටගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඊළඟට කාමයන්ගේ වෙනස්කම දැනගන්න ඕන. ඊළඟට කාමයන්ගේ විපාකය දැනගන්න ඕන. කාමයන් නැතිවීම නැතිවීමට මාර්ගය. එතකොට කාමය කියන්නේ පංචකාමේ. ඒ ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ මේ අපට කියන්නේ. ඔන්න කාමී විස්තර කරනවා. කාම ගුණ පහක් තියෙනවා. කාම ගුණ කීයක් තියෙනවද? පහක් තියෙනවා. පහ මොනවද? ඇසින් දකින ලස්සන දේවල් කාමයට අයිති. කනින් අහන මිහිරි දේවල් කාමයට අයිති. කනින් අහන මිහිරි ශබ්ද. නාසයෙන් දැනගන්න මිහිරි සුවඳ. දිවට දැනෙන මිහිරි රස. කයට දැනෙන ප්‍රියමනාප පහස. මේ පහට මොනවද කියන්නේ? කාම ගුණ. ඒ පහට මොනවද කියන්නේ? ඔය කාම ගුණ වලට තමයි සත්‍යයා බැඳෙන්නේ. බැඳුනට පස්සේ මේ මිනිස්යාව අවුල් කළා දාන්න පුළුවන්. ඔබ දකින්නේති පසුගිය සිංහල අවුරුදු කාලේ මේ නැකත් ඇවිල්ලා මිනිසුන්ට වෙච්ච දේ. කොළඹ පළාතේ නම් මිනිස්සු මේ මහා මද්දා දාඩියේ පෙරාගෙන සිලිසිලි බෑග් අරගෙන එළවලු ගන්න, හාල් ගන්න පුදුම මහන්සියක් මේ වේලක් කන්න අවුරුදු ගානක් කාලා නෑ වගේ. ඔබ දැක්කද? ආන ඇඳුම් වලට පොරකව කවදාවත් ඇඳුමක් ඇඳලා නෑ වගේ. මින් එකතක් ඇවිල්ලා. එතකොට බලන්න මේ මිනිස්සු ඇවිස්සුනේ කවුද ඇවිස්සුවේ? කාමයේ විසින්. කාමයේ විසින් ඇවිස්සෙව්ව දැක්කද කාමයේ ස්වභාවය? නැකත ඉවරුණා. අවබෝධ කරපු දෙයක් නැහැ. තීරුම් ගත්ත දෙයක් නැහැ. ජීවිතයට ලැබිච්ච දෙයක් නැහැ. අර්ථයක් නැහැ. කිසි දෙයක් නැහැ. දැක්කද කාමයේ ස්වභාවය? බුදුරජාණන් වහන්සේ වදාලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්යාගේ කාමය හිතේ ඇතිවෙන රාගයක් විතරයි. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශෝ සිදුවන දිවිල්ල මොකක් වගේද? හිතේ ඇතිවෙන රාගයක් විතරයි. සංකල්ප රාගයක් හිතෙන් මවා ගන්න එකක්. සංකල්පයක් හැටියට හදා ගන්න එකක්. නීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර ලෝකේ කාමයේ නැහැ. බලන්න උන්වහන්සේගේ අවබෝධය කොයිතරම්ද කියලා. බාහිර ලෝකේ කාමේ නැහැ. කාමේ තියෙන්නේ කොහෙද? හිතේ. හිතේ ඇතිවෙන ඇල්බක්. හිතේ ඇතිවෙන රාගයක් කාමේ කියන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ වදාලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්යාගේ කාමේ සංකල්පීය රාගයක්. හිතේ ඇතිවෙන ඇල්මක්. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ බාහිර චිත්‍ර එහෙමම තියෙනවා. ඒවට මොකුත් වෙන්නේ නැහැ. අපි කියමු මේ මිනිස්සෙක් බිත්තියක චිත්‍රයක් අඳිනවා. එතකොට රාගේ හිතේ තියෙන එක්කිනාගේ රාගේ ඇවිස්සෙන විදිහ චිත්‍රයක් අඳිනවා බිත්තියක. දැන් ඔන්නේ එක්කිනා බිත්තිය දිහා බලනවා. දැන් යාට පේන්නේ බිත්තියද? දැන් යාට බිත්තිය නෙමෙයි පේන්නේ. බිත්තිය තුල ඇඳපු චිත්‍රය. ඒ චිත්‍රය තමන්ගේ හිතේ ඇතිවෙච්ච රාගෙට ගැළපීලා යනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ සිත ඇවිස්සෙනවා සංකල්ප රාගය. රාතන් වහන්සේ නමක් ওই බිත්තිය දිහා බලනවා. මොකද වෙන්නේ? මුකුත් වෙනවද? ඇයි? ආ හිතේ රාගේ නැති නිසා බිත්තියක් බව දන්නවා. අන්න ඒ විදිහට අර මේ හිතේ ඇති වෙන සංකල්පය තමයි රාගය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමය කියන්නේ කවදාවත් තෘප්තිය කරලා අවසන් කරන්න බැරි එකක්. උන්වහන්සේ කාමයට පාවිච්චි කරන වචන සමූහයක් බහන්නේ බය කියලා කිවේ යුත්තේ කාමයටයි. රෝගය කියලා කිවේ යුත්තේ කාමයටයි. අසනීපය කියලා කිවේ යුත්තේ කාමයටයි. මඩවගුරු කියලා කිවේ යුත්තේ කාමයටයි. ගිනිගොඩ කියලා කිවේ යුත්තේ කාමයටයි. මේ කාමය ගැන බුදුරජාණන් වහන්සේ ගොඩක් උපමා කරලා තියෙනවා. කාමයට තියෙනවා උපමා කරලා මේ කාමයේ ඇටසැකිල්ලක් වගේ කියලා. සතෙකුගේ ඇටසැකිල්ලක් මස් අයින් කරලා ඇටසැකිල්ලක් වීසි කරනවා. බලු කුක්කෙක් ඇවිල්ලා මේක දැන් ලිව කන්න පටන් ගන්නවා. අර ලී මස් තැවරිලා තිබිච්ච නිසා. දැන් මේ බලු කුක්ක මේ ඇටසැකිල්ල තියා මේ ඇට කෑල්ල තියාගෙන හපනවා බඩ පිරිනවද? හපද්දී බලු කුක්කගේ විදුරු මහ තුවාල වෙනවා. තුවාල වෙලා ලී එනවා. දැන් බලු කුක්ක හිතන්නේ මොකද්ද මේ? අර ඇටේ තිබිච්ච දේ තමයි මේ කියලා. අන්න ඒ වගේ කියන කාමේ. කාමේ පස්සේ අනේ එක්කෙනා ජරා මරණ කරා යනවා. එතනින් එහාට යාට මොකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා කාමයේ හීනයක් වගේ, සිහිනයක් වගේ. දැන් මොන සිහිනෙන් අපිට පේන එක එක දේවල්, ලස්සන මල්වතු, පලතුරු වතු, කෑම්බි, යාළු ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ මොකවත් නැහැ. දැන් හිතලා බලන්න විඳපු කාමයේ හිම නෙමෙයිද කියලා? මොකවත් නැහැ. කාමයේ සිහිනයක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමයේ උළු හත්තක් වගේ, ඇවිලෙන උළු හත්තක් වගේ. ඇවිලෙන උළු හත්ත ඉස්සරහන් තියාගෙන යනකොට, කෙනෙක් ඉස්සරහන් අල්ලගෙන යනකොට ඉස්සරහන් උළුගෙනවා. එතකොට මේ උළු හත්ත අල්ලගෙන ඉන්න තාක්කල් ලීකේ ගින්දරෙන් අරයව මොකද වෙන්නේ? එයාව පීඩාවට පත් වෙනවා. එහෙනම් එයා එකින් ගැලවෙන්න නම් මොකද කරන්න ඕනේ? උළු හත්ත අතාරින්න ඕන. අන්නේ වගේ කියන කාමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමය උකුස්සෙක් අරගෙන යන මස් කුට්ටියක් වගේ කියලා. උකුස්සෙක් මස් කුට්ටියක් අරගෙන යනකොට අනිත් උකුස්ස මොකද කරන්නේ? ඔක්කොම පන්නනවා අර මස් කුට්ටිය දහගෙන යන උකුස්සව. ඒ උකුස්සට බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? ආතාරින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා කාමය ණයටගත්තු ඇඳුමක් වගේ. කෙනෙක් ණයට ඇඳුමක් අරගෙන පාරේ ඇඳගෙන යනවා. පාරේ හැඩ දදා යනකොට අයිතිකාරයවිල කියන දීපී ඇඳුම පාරදිම ඇඳුම ගලවලා දෙන්න ඕනේ. ආන් ඒ වගේ කියනවා කාමේ. කාමේ විඳ විඳ යනකොට ඔන්න මරණේ, ජරා මරණේ එනවා. එතකොට අර කාමේ ඔක්කොම යා බොහෝම අකමැත්තෙන් ඒක අතාරින්න ඕනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන ඊළඟට උන්වහන්සේ කාමයට පෙන්නුවා කාමයේ කියලා කියන්නේ මස් කපන කොටි මස් වැදැල්ලයි වගේ කියලා. බලන්න උන්වහන්සේ උපමා අන්නේකට සත්‍යයා අහු වුණාම ගැළවිල්ලක් නැහැ. ගැළවිල්ලක් නැහැ. දැන් කාමයේ කොයිතරම් දරුණු දෙයක්ද බලන්න. අජාසත් කුමාරයා තමන්ගේ පියා මැරලා ආනන්තරීය පාප කර්ම කරගත්ති කාමයන් නිසා නොවේද? කාමයන් නිසා. මේ කාමයට වසඟ වුණාට පස්සේ කිසි දෙයක් එයාට පේන්නේ නැහැ. කිසි ඇත්ත නැත්ත පේන්නේ නැහැ. හොඳ නරක පේන්නේ නැහැ. දුර පේන්නේ නැහැ. එයා කාමයටම පිස්සුවටලා පස්සෙන් යනවා. නමුත් කාමී ස්වභාවය මොකද්ද? මොකද්ද ඇත්තම කාමේ? හිතේ ඇතිවෙන රාගයක් විතරයි. සංකප්ප රාගෝ. කාමේ කියලා කියන්නේ සංකල්පීය රාගයක්. හිතේ ඇතිවෙන රාගයක්. දැන් බලන්න මේ කාමේ පස්සෙන් ගිය ජනතාව ඒ කාමයේ මුල් කරගෙන විනාශේ කරා ගියා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මාගන්තියා කියලා බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ කුමාරිකාව ඉටි රූපයක් වගේ ලස්සනයි. ඉතින් දෙමව්පිය කල්පනා කළා මෙයාට ගැළපෙන ලස්සන කෙනෙක් හොයාගෙන දෙන්න ඕනේ. දවසක් කී මාගන්දී බ්‍රාහ්මණේ යනකොට ලස්සන ශ්‍රමණෙක් ඉන්නවා භාවනා කර කර. ඉතින් මෙයාගින් ටිකක් වෙලා නැවතිලා බැලුවා. ආමේන්නේ අපේ දුවට හොඳම කෙනා. ඔන්න හිතුවා. ඒ කවුද ඒ ශ්‍රමණයන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ. ඉක්මනින් මේ බ්‍රාහ්මණය ගෙදර ගියා. ගිහිල්ලා ඒ බැමිණිට කිව්වා මේ ඉක්මනට දුව ලස්සනට සරසන්න ඕන අපට අපේ පවුලට ගැළපෙන කෙනා හම්බ වුණා කියලා. දුවත් සරසගෙන ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන හිටියේ නැහැ. උන්වහන්සේගේ සිරිපතුල සටහන විතරක් එතන තිබුණා. බ්‍රාහ්මණී අර බැමිණිය ඒ සිරිපතුල සටහන දිහා බලලා කිව්වා මේ කෙනා නම් කාමයට අහු වෙන කෙනෙක් නෙවෙයි. නෑ නෑ ඔහොම මූසල කතා කියන්න එපා පොඩ්ඩක් කිමු කියලා ඔන්න මොකද කළේ? ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා මොකද කළේ? දුව අතින් අල්ලගෙන ගෙනිච්චා බුදුරජාණන් වහන්සේට. ගිහින් කිව්වා, පින්වත, මේ මගේ දියණිය, අපේ දීපල වස්තුව තියෙනවා, අපි හිව්වේ ලස්සන කෙනෙක්. ඔබතුමා තමයි අපට මුණ ගැහෙන්නේ පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මට තේරෙන්නේ නැහැ ඕක. මේ ශරීරය කියන්නේ අසූචි පුරෝලා පිටින් උපමට්ටම් කරපු භාජනයක් වගේ. මම නම් පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. කිව්වා විතරයි අර කාමෙන් අන්ධ වෙලා හිටපු මාගන්තියට මොකද වුනේ? වෛරයක් හටගත්තා. මාගන්තියට චුට්ටක් නෝනු තිබ්බනම් ඇයි එහෙම කිව්වේ කියලා අහන්න ඊට වෙනස් එකක් සිද්ධ වෙන්න තිබ්බා. මේ මාගන්තියගේ අම්මයි තාත්තයි ඒක ඇහුවා. ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දෙන්නම මාර්ගඵල ලැබුවා. මාගන්තිය රෝගිනේ ඉරිසියාවෙන් ගස්සගෙන අහක බලාගෙන ගියා. ගිහලා කල්පනා කළා, මට ලස්සනයි නැතුව නෙවෙයි කියලා. මොකද කළේ? උදේනි රජුරුවන්ගේ අගබිසව වුණා. උදේනි රජුරුවන්ගේ අගබිසව වෙලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන සෑම හතුරුකමක්ම කරන්න පටන් ගත්තා. ඈ හිතාගෙන හිටියේ මේ කාමයේ නිත්‍යයි කියලා. සෑම හතුරුකමක්ම කරන්න පටන් ගත්තා. කොටින්ම කොච්චර හතුරුද කියනවනම් බුදුරජාණන් වහන්සේත් එක්ක විතරක් නෙමෙයි මෙයා තරහ වුණේ. එහෙනම් යමෙක් ධර්මයේ හැසිරෙනවාද ඒ සියලු දෙනා එක්ක තරහයි. අන්තිමදී මොකද කළේ? සාමාවතී කියලා බිසවක් හිටියා උදේන රජුරවන්ට. 500ක් අන්තපුර ස්ත්‍රීන් හිටියා. මේ සියලු දෙනා කුජුත්තර උපාසිකාවකින් බණ අහලා මාර්ගඵල ලැබපු අය. අන්තිම දවසක් කවුරුත් නැති වෙලාවේ මාලිගාවේ කනුවල ඔක්කොම පාංකඩ ඔතලා තෙල් වක් කරලා දොරවල් වහලා ගිනි තිබ්බා. සාමාවතිය ඒ 500ට අනුශාසනා කළා, මේක තමයි කාමයේ ආදීනව. අපි මේක දිහිත නරක කරගන්න ඕනේ, අපි කාමයේ අතාරෙමු. සාමාවතිය ප්‍රමුඛයේ 500ක් අන්තප්පුර කාන්තාවන් අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකී පුදුනා. අර මාගන්තිය තවමත් නිරේ. බලන්න කාමයේ ස්වභාවය. එතකොට මේ හිතක ඇතිවන සිතිවිල්ලක් කියලා හොයාගන්න බැරි හැටි. මේක සිතක ඇතිවන සිතිවිල්ලක් නෙවෙයි නම් කවදාවත් අපිට කාමෙන් නිදහස් වෙන්න බෑ. ඇයි? ඇහෙන් රූප දකින්න තාක්කල් නොයෙක්ව පේනවා. කනින් කන තියෙනකන් ශබ්ද ඇහෙනවා. නාසයේ තියෙනකන් ගඳ සුවඳ දැනෙනවා. දිව තියෙනකන් රස දැනෙනවා. කය තියෙනකන් පහස දැනෙනවා. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න බෑ සිතිවිලි රාගයක් නොවේ නම්. මේ සිතක ඇති වෙන රාගයක් නිසා මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කාමය කියන්නේ මේකයි කියලා. එතන පින්වතුනි, කාමයේ ගැන මතක තියාගන්න, කාමයේ කියලා කියන්නේ ඇහෙන් දකින ලස්සන ප්‍රියමනාප රූප, කනෙන් අහන ප්‍රියමනාප ශබ්ද, නාසින් දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රස, කයට දැනෙන ප්‍රියමනාප පහස. මේ පහට අහුවෙච්ච ගමන් එයා ඉන්නේ මායාගේ ග්‍රහණේ. මාරයට අහු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේක උපමා කළේ කුහුල්ල බබාට අහු වුණා වගේ කියලා. කුහුල්ල බබාට වඳුරෙක් අහු වුණා වගේ කියලා. ඔන්න වඳුරන්ව දඩයන් කරන වැද්දෙක් ගහක කෝල්ලෑ වලින් බබෙක් හදලා හේතු කළා තියෙනවා. මේ වඳුරන් වල්ලන්නයි මේක කරන්නේ. වඳුරා මොකද කරන්නේ? යනවා. ගිහිල්ලා කෝල්ල බබාව දිහා බලලා අතින් ගහනවා. ගහුවාම අත ඇලෙනවා. ඊළඟ අතිනුත් ගහනවා. ඊළඟ අත ඇලෙනවා. දැන් ඇලුනා. දැන් ගලව ගන්න ඕනේ. ඒක කකුලක් තියලා තල්ලු කරන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කකුල ඇලෙනවා. ඊළඟ කකුල තිබ්බා. ඒකත් ඇලුනා. අත් දෙකයි කකුල් දෙකයි ගලවන්න හිතාගෙන ඔළුවෙන් ගැහුවා. ඔළුවත් ඇලුනා. මේ වගේ තමයි. එතකොට අර වැද්දට ඇවිල්ලා ඕන එකක් කරන්න පුළුවන් අර වඳුරට. අන්නේ වගේ කියනවා මාර්යාගේ ග්‍රහණය. මේ මාර්යාගේ ග්‍රහණයට ඕනම වෙලාවක අසු වෙනවා. පංචකාමයට අසු වෙච්ච එක්කෙනා. මාර්යාගේ ග්‍රහණයෙන් නිදහස් වෙන්න නම් පංචකාමෙන් මොහොතකට හරි නිදහස් වෙන්න ඕනේ. පංචකාමෙන් නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? ධර්මයේ හැසිරීම, මාර්ගයේ වැඩීම, සමතේ දියුණු කිරීම, විදර්ශනා දියුණු කිරීම. එතකොට කාමී ගැන ඔන්න දැනගන්න එක, ඊළඟ එක ඒක. කාමය කුමක් නිසා හටගන්න එකක්ද? මතක තියාගන්න එක. කාමය හටගන්නේ ස්පර්ශයෙන්. ඇහැයි රූපයයි විඥාණය එකතු නැත්තම් කාමයක් කොයින්ද? කනයි ශබ්දයයි විඥාණයයි එකතු වෙච්ච නිසා කාමයේ ඇති උනේ. නාසයයි ගඳ සුවඳයි විඥාණය එකතු වෙච්ච නිසා තමයි මිහිරි රස මිහිරි ගඳ සුවඳ දැනගත්තේ. දිවයි රසයයි විඥාණය එකතු වෙච්ච නිසා මිහිරි රස දැනගත්තේ. කයයි පහසයි විඥාණය එකතු වෙච්ච නිසා මිහිරි ස්පර්ශය දැනගත්තේ. මෙහෙමනම් මේ කාමයේ හැදෙන්නේ කුමකින්ද? ස්පර්ශයෙන්. එහෙනම් නුවණ තියෙන කෙනෙකුට කාමෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමී වෙනස්කම. කාමී වෙනස්කම තමයි ඇහෙන් දකින රූපේට එක විදියකට ඇලෙනවා යා. කැමැත්ත ඇති වෙනවා. සමහරු ඇහින් දකින රූප වලට කැමති. සමහරු කනින් අහන ශබ්ද වලට කැමති. සමහරු ගඳ සුවඳට කැමති. සමහරු රසයට කැමති. සමහරු ස්පර්ශයට කැමති. එහෙනම් කාමයේ වෙනස්කම මොකද්ද? මේක තමයි. ඇහින් දකින රූපේ වෙන කාමයක්, කනින් අහන ශබ්දේ වෙන කාමයක්, නාසයෙන් දන්න ගඳ සුවඳ වෙන කාමයක්, දිවට දැනෙන රස වෙන කාමයක්, කයට දැනෙන පහස වෙන කාමයක්. මෙන්න මේවා තමයි කාමය. කාමී විපාක. දැන් ඔන්න කාමයේ එකක් තුව කාමය ඉගෙන ගත්තා. කාමය හටගන්නේ මොකින්ද කියලා ඉගෙන ගත්තා. මොකින්ද හටගන්නේ? ස්පර්ශයෙන්. කාමයේ වෙනස්කම් ඉගෙන ගත්තා. කාමී විපාක. කාමී විපාක තමයි මේකේ තියෙන පින්වත් මහණෙනි, කාමයට කැමති වෙන කෙනා පිනට හෝ පවට හෝ අනුකූලව ආයායමත් උපතක් කරා යනවා. කාම විපාක තමයි පිනට හෝ පවට හෝ අනුකූලව නැවත නැවත උපදීමක් කරා යනවා. නැවත නැවත උපදීමක් කරා යනවා. එහෙමනම් මේ කාමෙන් අපට ලබා දෙන්නේ ආයමත් උපදීමක්. මේකේ ස්වභාවයක් තමයි පින්වතුනි, දැන් ඇසට, කනට, නාසයට, දිවට මේවට ඇලුණු කෙනා දැන් අපේ හිතේ තියෙනවා ඇහෙන් රූප දැකීමේ ආසාවක්. ඒ ආසාව පවත්වන්න නම් අපිට ඇහැ ඕනේ. ඇහි රූප දැකීමේ ආසාව නිසා ඇහැ ඕනේ අපිට. ඇහෙන් රූප දැකීමේ ආසාව නැත්තම් ඇහි අවශ්‍යතාවය ඉවරයි. කනින් ශබ්ද ඇසීමේ ආසාවක් තියෙනවා. ඒ නිසා අපිට කන ඕනේ. නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කිරීමේ ආසාවක් තියෙනවා. ඒ නිසා නාහේ ඕනේ. දිවෙන් රස විඳීමේ ආසාවක් තියෙන. ඒ නිසා දිව ඕනේ. කයෙන් පහස ලැබීමේ ආසාවක් තියෙන නිසා කය ඕනේ. හිතින් මේව ගැන හිත හිතේ ඉන්න ආසාවෙන්. ඒ නිසා හිත ඕනේ. මේ ඕන වෙලා තියෙන ඒ නිසා. මට මතකයි එක අම්මා කෙනෙක් පිළිකා රෝගියෙක්. එයා හොඳටම අසාධ්‍ය වෙලා මේ ආහාර ගන්න බෑ. මේ උගුරේ ඉඳලා ඇහැ දක්වාම ලොකු පිළිකාවක් ඇවිල්ලා මෙතනින් බටයක් දාලා තමයි මේ කෑම බීම දාන්නේ. ඉතින් මං ඒ කෙනා ළඟට ගියාම කතා කරන්න බැහැ. ලියලා දෙන්නේ යන්තම් ඇහෙනවා. ඉතින් මට තුන්ඩු කැලක් ලියලා දුන්න ජීවිතේ දුකයි කියලා. ඒකින් දුකයි කිව්ව අවබෝධයකින් නෙමෙයි. ඊට පස්සේ යාළුවෙක් යාගේ යාළුවෙක් ඇහුවා මොනවද ඕනේ ඔයාට? දැන් යාට කෑම කන්න බෑ. මෙතන බටයක් දාලා හිල් කරලා මේ වද්දියර වගේ විතරයි දාන්නේ. එයා තුන්ඩු කෑල්ල ලියලා දෙනවා මට පොලොස් ඇඹුලක් හදාගෙන එන්න. යාළුවා ඒ තුන්ඩු කෑල්ල අරගෙන අඬනවා. ඇයි කොහොමද ඉන්නද යාට? මෙතනින් එහාට මෙතනින් උඩට නෑ මුකුත් යාට. එයා ඉල්ලනවා පොලොස් ඇඹුලක් හදලා දෙන්න කියලා. දැක්කද දිව නෑ, රස විඳින්න කැමති, ආයෙත් දිවක් හම්බ වෙනවා. මෙන්න මේක තමයි ජීවිතය ඇත්ත. කර්මයේ විසින් එයාට හදලා දෙනවා. ඒ කර්මයේ ස්වභාවයේ කාමී නිසා හැදෙන හැටි අවබෝධ නොවන තාක්කල් අපි මේවට අහු වෙලා ඉන්නේ අන්ධේ වගේ. අන්ධේකගේ ස්වභාවය මොකක් හරි එක එල්ලිලා යන එක. අන්ධේකට හැරමිටියක් දුන්නොත් අන්ධයා මොකද කරන්නේ? ඒ හැරමිටිය අරගෙන හැම තැනම යනවා. හැම තැනම යන්නේ ඇස් පේන කෙනෙක් වගේද අන්ධෙක් වගේද? ඒ යන්නේ අන්ධෙක් වගේ, ඇස් පේන කෙනෙක් වගේ නෙමෙයි. හැරමිටිය අරගෙන හැම තැනම යනවා. එතකොට එයා හැරමිටිය අරගෙන යන තාක්කල් එයා අන්ධ බව සනීප කරගන්න කල්පනා කරන්නේ නැහැ. හැරමිටියක් තියෙනවා එයාට. බුදුරජාණන් වහන්සේ තමයි හැරමිටිය වීසි කළා, ඇස් පාදලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බ වෙනකම්ම එයා අන්ධයි. ධර්මයේ හම්බ වුණාට පස්සේ එයා හැරමිටිය අතාරිනවා. එයාට ඇස් පෑදෙනවා. ඊට පස්සේ තමයි යා S2 අරගෙන යන්නේ. S2 අරගෙන යන්නේ කෙනාට ඕන තැනක දුවන්න, පනින්න, හැංගෙන්න, බේරෙන්න ඕන එකක් පුළුවන්. අන්න ඒ වගේ තමයි උන්වහන්සේගේ ධර්මයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමයන්ගේ විපාකේ ඊ තැන විපාකය පිනට හෝ පවට හෝ සකස් වෙන එක. වැඩිපුර ජීවිතේ සිද්ධ වෙන්නේ පවට සකස් වෙන්නේ. හොඳට බලන්න හිතේ ස්වභාවය. අකුසලයටද ඉක්වන්ට හිත බර වෙන්නේ, කුසලයටද? අකුසලයට බර වෙන්නේ. ඊළඟට අතීතයේ විඳපු කාමයට හිත ඉක්මන්ට යනවද නැද්ද? ඉක්මන්ට හිත යනවා. අතීතයේ විඳපු රූපෙට, ශබ්දෙට, ගඳ සූඳට, රසයට, ස්පර්ශයට හිත යනතාක් යනවා අතීතෙට. එතකොට බලන්න කොච්චර සිහියෙන් ඉඳලද මෙයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේවා එලිදරව් නොකරන්න අපි කවුරුවත් දන්නේ ජීවිතේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. කාමයේ නිරුද්ධ වෙනවා ස්පර්ශේ නිරුද්ධ වීමෙන්. එහෙනම් කාමය කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි, අනිත්‍ය එකක්. ස්පර්ශේ නිසා නම් ඒක හටගන්නේ. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් කාමය නිරුද්ධ වෙනවා. දැන් ඕක මේ බොහොම නුවණ පාවිච්චි කළම තේරුම් ගන්න ඕන එකක්. දැන් අපිට කාමය කියපු ගමන්ම අපිට හිතෙන්නේ බාහිර දේ විතරයි, රූප. නමුත් අපි හිතන්නේ අපි ඇහෙන් රූප දැක්ක නිසායි මේ රූපය ගැන අපි දන්නේ. එහෙනම් මේ හිතින් දැනගැනීමක් එක මේක සම්බන්ධයි කියලා. එතකොට කාමයේ නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. කාමයේ නිරුද්ධ වන්නා වූ මාර්ගයේ ආරේ අෂ්ටාංගික මාර්ගය. ඔන්න අපිට අවස්ථාව. අපි සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්ට මහන්සි ගත්තාම අන්න අපට ජීවිතේ අවබෝධ කරන්න පුළුවන්. කාමයන් කෙරෙහි කලකිරෙන්න කෙනෙක් දක්ෂ වුණොත් අන්න යාට බොහෝම ලීසි මේ සංසාරයෙන් අත මිදෙන්නේ. හරි ලීසි. කාමයෙන්ගෙන් අත මිදෙන්න තියෙන ලීසි ක්‍රමයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාමයෙන්ගෙන් අත මිදෙන්න තියෙන ලීසි ක්‍රමයක් තමයි අනිත්‍ය සංඥාව පුරුදු කරන එක. අසුභ සංඥාව පුරුදු කරන එක. මොකද අපි පුරුදු කළා නේ, අපි පුරුදු කළා තියෙන්නේ කැතයි කිව්වම අහක බලාගන්න, ලස්සනයි කිව්වම කෝ කීකි, අපි ලස්සනදේ කෝ කීකි හොයනවා, කැතයි කිව්වම අපෝ එපා කියලා අහක බලාගන්නවා. මේකදී අපිට ඊට වඩා වෙනස් එකක් කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක දිහා බලන්න ක්‍රමී මොකද්ද? වින්වින් වශයෙන් බලන්න කියලා, ජීවිතේ කෑලි ගලෝල බලන්න කියලා. කාමයට අහු වෙන ජීවිතේ වින්වින් වශයෙන් වෙනස් වෙනස් හැටියට බලන්න කියලා. අන්න එතකොට තමයි ටික ටික කාමයේ කෙරෙහි හිත කලකිරුව ගන්න. නැත්තම් මේකට කලකිරින්නේ නැහැ කෙනෙක් හිතන්නේ. නැත්තම් මේක අර බාලගිරි දෝෂේ වගේ. කොළඹ පැත්තේ තියෙනවා බාලගිරි දෝෂේ. මේ පැත්තේ තියෙනවද? ඔව්. ඒ චූටි ළමයි පුදුනහම බාලගිරි කියලා යකෙක් කෙනවා, සිංහල දන්න යකෙක්. ගෙදර අය මොකද කරන්නේ? බෝඩ් එකක් ගහනවා, අද නෑ හෙට. කාමයට අන්න ඒ වගේ දෝෂයක්. අපි තුන අද නම් මේ ජීවිතේ නම් හරි ගියේ නෑ, ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතේ මීට වඩා හොඳට කාමෙ විඳින්න තමයි ආසාව. මෙන්න මේ වගේ එකක් අපේ හිතේ තියෙනවා. ඉෂ්ට වෙච්ච නැති දේවල් තෘප්තිමත් කරගන්න ලොකු ආසාවක්. අවබෝධින්තර හිතේ ගොඩනගෙන මේ සංකල්ප යම් දවසක අවබෝධ වුණොත් අපේ දහට අතාරිනවා. එතකන් අතාරින්නේ නැහැ. එතකන් තේරෙන්නෙත් නැහැ මේවා. කාමී හිස්දයක් කියලා තේරෙන්නෙත් නැහැ එතකන්. කාමී අටසකිල්ලක් වගේ කියලා තේරෙන්නෙත් නැහැ එතකන්. කාමී ගිනිහුලක් වගේ කියලා තේරෙන්නෙත් නැහැ එතකන්. කාමී සිහිනයක් කියලා තේරෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේක තේරුම් ගන්න කියලා. අපි හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ කාමයේ වෙනස් වෙද්දී හිත වෙනස් කරගන්න නැතුව ඉන්න. අන්න ඒක තමයි ආර්ය ස්ථාංගික මාර්ගයෙන් හරිගස්සලා දෙන්නේ. මේකෙන් පින්තුමි පේනවා ඇති බුද්ධ දේශනාවල් මේ හරි වෙනසක් තියෙනවා. භවයේ රැඳෙන්න නෙමෙයි මේවා කියලා. දැන් බුද්ධ දේශනාවල් අහලා බලන්න, මේ භවයේ රැඳෙන්න ඒවා නෙමෙයි මේවා. භවයෙන් නිදහස් වෙන ඒවා. එදෙන යම්කිසි කෙනෙක් කාමයේ හැටියට දන්නව නම් ඊළඟට කාමේ හටගන්නේ මොකින්ද කියලා දන්නව නම්, කාමේ වෙනස්කම දන්නව නම්, කාමේ විපාක දන්නව නම්, කාමේ නැතිවීම දන්නව නම්, කාමේ නැතිවන්නා වූ මාර්ගය දන්නව නම්, අන්න එයා අවබෝධයෙන්ම කාමේ ගැන කලකිරෙන්න පුළුවන් කෙනෙක්. එතකොට දැන් බලන්න කෙනෙකුට කලකිරීම කියන එක ආවට ගියාට ඇති වෙන්නේ නැහැ. කලකිරීම ඇති වෙන්නේ මේ හය ආකාරයක් කාමයේ ගැන තියෙනවා. කාමයේ දැනගන්න ඕනේ. ඊළඟට කාමය හටගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඊළඟට කාමයේ වෙනස්කම් දැනගන්න ඕන. කාමයේ විපාක දැනගන්න ඕන. කාමයේ නිරුද්ධ වීම දැනගන්න ඕන. කාම නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගන්න ඕනි. අන්‍යතෙකුට තමයි එයාට හැබෑ ලෙසම කාමයේ ගැන කලකිරෙන්නේ. එහෙම නැතුව කලකිරෙන්නේ නැහැ. අපිට ලෙඩ දුක් හැදෙනවා, අසනීප හැදෙනවා. අසනීප ලෙඩ දුක් හැදුන කියලා කලකිරෙන්නේ නැහැ එයා. කලකිරෙන්නේ නැහැ. මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ නමක් ගියා පිළිකාරෝවල්ට. පිළිකාරවල මිනිස්සු මේ හකු අයින් කළා, අතපය අයින් කළා, ඔඩු දුවනවා. සත් ටීවී එක දාගෙන ක්‍රිකට් බල බල ඉන්නවා. මොකද ඒකේ ස්වභාවය? ඒ මොකද? තේරෙන්නේ නැහැ. මේකේ අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා කියලා. අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා කියලා තේරෙන්න නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව අවබෝධ කරන්න දෙයක් මේ ජීවිතයේ තියෙනවා කියලා තේරෙන්නේ. අන්නේ තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඒක තේරෙන්නේ බුද්ධිමත් කෙනාට. බුද්ධිය නැත්තං ඒක නෑ. අන්න නුවණ තියෙන කෙනා මේ ධර්මය අල්ල ගන්නවා. දෙවනි එක, එයා දැනගන්න ඕනේ වේදනා විඳීම් ගැන. විඳීම් ගැන දැනගන්න ඕනේ. විඳීම හටගන්නේ මොකෙන්ද කියලා දැනගන්න ඕන. ඊළඟට විඳීමේ වෙනස්කම් දැනගන්න ඕන. විඳීමේ විපාක දැනගන්න ඕනේ. විඳීම නිරුද්ධ වීම දැනගන්න ඕන. විඳීම නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගන්න ඕන. පින්තුනි මොනවද විඳීම? විඳීම් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. බුදුරජාණන් වහන්සේ මේ විඳීම් උපමා කළේ මොකේටද? දිය බුබුල්ලකට, වතුර බුබුල්ලකට. වැස්ස වහින වෙලාවට වතුරකට වතුර බින්දුවක් වැටුනොත් මොකද වෙන්නේ? බුබුලක් හට ගන්නවා. ගොඩක් වෙලාවක තියෙනවද ආයමත් ඒක බිඳිලා යනවා. මෙන්න මේ වගේ තමයි වේදනා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා එක විදියකට නෑ. එක එක වෙලාවට එක එක වෙනවා. උන්වහන්සේ එක තැනක විඳීමට උපමාවක් වදාලා මේ අහසේ තියෙන හුළඟ වගේ කියලා. එක වෙලාවකට එක පැත්තකට හුළං හමනවා. ඊළඟ වෙලාවට තව පැත්තට හුළං හමනවා. ඊළඟ වෙලාවට තව පැත්තට හුළං හමනවා. එක වෙලාවකට සැප වේදනාවක්. එක වෙලාවකට දුක් විඳීමක්. එක වෙලාවකට යව් ඒ සැප දුක මුකුත් තේරෙන්නේ නැහැ. උපේක්ෂා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඳීම හටගන්නේ මොකෙන්ද කියලා. මොකෙන්ද හටගන්නේ? ස්පර්ශයෙන්. බලන්න එතකොට කාමය හටගන්නෙත් ස්පර්ශයෙන්. විඳීම හටගන්නෙත් ස්පර්ශයෙන්. සැප විඳීමක් ඇති වෙන්නේ කොහොමද? සැප සහගත ස්පර්ශයෙන්. ඇහැයි රූපයයි විඥානයේ එකතු වෙනකොට ඒ ස්පර්ශයේ සැප සහගත නම් සැප විඳීම ඇති වෙනවා. සැප විඳීම නැති වෙන්නේ කොහොමද? ඒ ස්පර්ශයේ වෙනස් වීමෙන් නැති වෙලා යනවා. එතකොට දුක් සහගත ස්පර්ශයක් ඇති වෙන්නේ ඇහැයි රූපයයි විඥානයේ එකතු වුණාම මෙතන තියෙන්නේ දුක් සහගත ස්පර්ශයක් නම් දුක් විඳීමක් හට ගන්නවා. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච වෙලාවෙ එතන තියෙන්නේ මධ්‍යස්ථ විඳීමක් නම් ඔව් මධ්‍යස්ථ ස්පර්ශයක් නම් මධ්‍යස්ථ විඳීමක් හට ගන්නවා. එහෙමනම් මේ සැප දුක උපේක්ෂා කියන විඳින් ස්පර්ශය නිසා හටගන්න එකක්. එතකොට පින්වත්නි දැන් බලන්න ඇහෙන් රූපයක් බලනකොට කනෙන් ශබ්දයක් අහනකොට නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට දිවෙන් රස විඳිනකොට කයින් පහස ලබනකොට හිතින් හිතනකොට ඊළඟ එක තමයි විඳීම. එතකොට කාමිත හටගන්නේ විදියට විඳීම හටගන්නේත් ඒ විදියට ස්පර්ශින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ විඳීමේ වෙනස්කම් තියෙනවා. සාමිස සැප වේදනා. සාමිස සැප වේදනා කියන්නේ ආමිස කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. එයින් හටගන්න සැප විඳීමක් තියෙනවද? ආමිස සැප වේදනා. නිරාමිස සැප වේදනා කියන්නේ ඔව් පංචකාම ආස්වාදින් තොරව ඇති වෙන සැපේ. බුදුගුණ සිහි කරනකොට, ධර්මයේ සිහි කරනකොට, භාවනා වඩනකොට හිතට ඇති වෙන බොහෝම ලොකු සතුටක්. ඒක නිරාමිස සැප වේදනා. චෛත්‍ය රාජයන් දිහා බලනකොට, බෝධින් වහන්සේ දිහා බලනකොට ඇහෙන් බැලුවත් නිරාමිස සැපයක් ඉන්නේ. ඊළඟට තියෙනවා ආනිසාමිස දුක් වේදනා. ඇහින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේවට හිතට දැනෙන සිටිවිලි, මේවට අනුකූලව ඇති වෙන දුකක්. ඒක දුක් වේදනා. ආමිෂ දුක් වේදනා. නිර්ආමිෂ දුක් වේදනා කියන්නේ ආමිෂින්තර දුක් වේදනා කියලා. ඔන්න යාට සමති වඩා ගන්න ඕනේ. ඕම නැහැටිට සිත සමාධි වෙන්නේ නැහැ. එතකොට දුකක් ඇති වෙනවා. ඒක කාමය නිසාද? ආමිෂයක් නිසාද? නෑ, නිර්ආමිෂ. විදර්ශනා වඩා ගන්න ඕනේ. එතකොට හරියට වැඩින්නේ නැහැ. දුකක් ඇති වෙනවා. ඒක නිර්ආමිෂ දුක. ඊළඟට ආමිෂ උපේක්ෂා වේදනා. ඒකේ මේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිහා බලාගෙන හිටිට වෙනසක් තේරෙන්නේ නැහැ. සපක් දුකක් ලකෝට දැනෙන්නේ. ඒක උපේක්ෂා වේදනා. නිරාමිස උපේක්ෂා වේදනා ගොඩක් දියුණු කරන්න පුළුවන්. හතරවෙනි ධ්‍යාන ඉඳලම තියෙන නිරාමිස උපේක්ෂා වේදනා. මේ ඔක්කොම විඳීම් වල තියෙන වෙනස්කම්. වේදනාවේ තියෙන වෙනස්කම්. මේ සෑම වෙනස්කම් වලටම අපි මූණ දෙනවා. ඊළඟ එක තමයි වේදනාවේ විපාක. විපාක තමයි පින්වත් මහණෙනි යමක් විඳින විට ඒ ආත්ම භාවයන් වල පිනට අනුව හෝ පවට අනුව හෝ ඉපදීම සිදුවේ. එතකොට එහෙනම් විඳින දෙයට ඇලුම් කරගෙන ඉන්න තාක්කල්, කාමයට ඇලුම් කරගෙන ඉන්න තාක්කල් විපාක ලැබෙනවා. විඳින දෙයට ඇලුම් කරගෙන ඉන්න තාක්කල් විපාක ලැබෙනවා. විඳින දෙයට අනුගින් උපදිනවා. කර්මානුරූප උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඳීම නිරුද්ධ වෙනවා ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. විඳීම නිරුද්ධ වන්නා වූ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ වදාලා විඳීම දිහා බලන්න ක්‍රමයක්. සැප විඳීම දිහා බලන්න කිව්වා දුකක් වගේ. සැප විඳීමක් ඇති වෙන එකට ඒක දිහා බලන්න කිව්වෙ මොකක් වගේද? දුකක් වගේ. සියෙන් හිටියොත් විතරක් ඕක මතක් වෙනවා. නැත්තම් මතක් වෙන්නේ නැහැ. දුක් වේදනා දිහා බලන්න කිව්වා උලකින් අනිනවා වගේ. දුක් වේදනා දිහා බලන්න කිව්වා උලකින් අනින. ඒකට උලකින් අනිනකට මොකද වෙන්නේ යාට? එපා වෙනවනේ. දුක් වේදනා දිහා බලන්න කිව්වා උලකින් අනිනවා වගේ. උපේක්ෂා වේදනා දිහා බලන්න කිව්වා අනිත්‍යයි කියලා. ඒ මොකද හේතුව? සැප වේදනාව දුකක් වගේ බලන්න කිව්වේ මොකද? එයා ඇලෙනව නැත්තම් සැපට තමයි අපි සම්පූර්ණයෙන්ම ඇලීමේ. ඒක දුකක් හැටියට බලන්න කිව්වා සැප විඳීම. ඊළඟට දුක් විඳීම උලක් කැනිනවා වගේ බලන්න කිව්වා. උපේක්ෂා වේදනා අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. මේ විදිහට යා පුරුදු කරන්න ඕනේ නුවණින් විමසලා වේදනානුපස්සනාව. ඒ බලන එක්කන අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙක්. දැන් පින්තුන්ට පෙවුනද කාමයේ ගැන? කාමයේ කියන්නේ එතකොට හේතු නිසා හටගන්න දෙයක්, හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. වේදනා හේතු නිසා හටගන්න දෙයක්, හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. නමුත් එහෙමනම් මේ දිගින් දිගටම මේ කාමයට අපි අහුනේ, වේදනාවලට මේ අහුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරගන්න බැරි වෙච්ච නිසා. මේ ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරගන්න අඩිතාලම දාගෙන මේ ජීවිතයේදී ආර්ය ධර්මයේ පුරුදු කරගන්න මහන්සි ගත්තොත් අන්නේ මහන්සි ගන්න එක්කිනා තමයි, චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න එක්කිනා තමයි මේකෙන් ජය ගන්නට දක්ෂ වෙන්නේ. එහෙමනම් අපි හිතාමතා සැලසුම් සහගතව කළ යුත්තේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. ටික ටික තමන්ගේ ජීවිතේට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති කර ගැනීම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තමන් තුළ තියෙනවද කියලා විමසීමස බල බල ඇති කර ගැනීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් තියෙනවද? 8ක් තියෙනවා. සම්මාදිට්ටි. සම්මාදිට්ටි කියන්නේ යහපත් දෙකීම කියන්න එපා. අර්ථි ගන්න බෑ. චතුරාරි සත්‍යයේ පිළිබඳ අවබෝධඥානෙ සම්මාදිට්ටි. සම්මා සංකප්ප තුන් ආකාරයි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එන නෙක්ඛම්ම සංකප්ප කියන්නේ කාමයෙන් නිදහස් වෙන්න ඕන කියන සිටිවිල්ල. එතකොට අව්‍යාපාද කියන්නේ තරහ නැති බව, හිංසා නැති බව. සම්මා වාචා කියන්නේ බොරුවෙන් වෙන්වීම, කේලමෙන් වෙන්වීම, පරුස වචනෙන් වෙන්වීම, හිස් වචනෙන් වෙන්වීම. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වර්ධිකාම සේවනයෙන් වෙන්වීම. සම්මා ආජීවය කියන්නේ ධාර්මික ජීවිතය. සම්මා වායාම කියන්නේ හිතේ අකුසල් හට ගන්නකොට ඒකට ප්‍රතිවිරුද්ධව, ඒකට අකමැති වෙලා ඒක දුරු කළා කුසල් දියුණු කර ගන්න තියෙන වීරිය. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානේ. සම්මා සමාධි කියන්නේ සමාධිය. මේ ඔක්කොටම මුල යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ දියුණු කරන්න බෑ. එතකොට ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන එක්කෙනාට මේක කරන්න පුළුවන්. පින්වතුනි, අපි හොඳටම දන්නවා මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයේ මම කියලා දෙයක් නැහැ. එහෙමනම් නිදහස් වෙන්නේ මම කියලා දෙයක් තුලින් නෙමෙයි. අපි මේකෙන් නිදහස් වෙන්නේ මාර්ගයක් තුලින්. මම නිදහස් කරනවා කියලා එකක් නෙමෙයි කරන්නේ. මම කියන අදහසින් අපි අත්මිදිනවා. ඒක කරන්නේ මම කියලා කෙනින් නෙමෙයි. ඒක කරන්නේ කවුද? අංග 8ක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි වරුදු කරන්න හදන්නේ එතකොට මොකද්ද? මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි අපි නිදහස් වෙන්නේ. එහෙම නැතු මේ කෙනෙක් ඉඳලා තවත් කෙනෙක්ව නිදහස් කරනවා නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කිරීම නිසා අපි නිදහස් වෙනවා. ඊළඟට තුන්වෙනි එක සංඥාව ගැන දැනගන්න ඕන. සංඥාවේ හට ගැනීම ගැන දැනගන්න ඕන. සංඥාවේ වෙනස්කම් දැනගන්න ඕන. සංඥාවේ විපාක දැනගන්න ඕන. සංඥාව නිරුද්ධ වීම දැනගන්න ඕන. සංඥාව නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගන්න ඕන. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. ඇහෙන් අඳුන ගන්න මොනවද? රූප අඳුන ගන්නවා. කනෙන් ශබ්ද අඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ අඳුන ගන්නවා. දිවෙන් රස අඳුන ගන්නවා. කයින් පහස අඳුන ගන්නවා. සිතින් අරමුණු අඳුන ගන්නවා. ඔය අඳුනගත්තු අඳුන ගැනීම තමයි දැන් අපිට මේ ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ සංඥා මොකක් වගේද? මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය මොකක්ද? ඔව්, ඇත්ත දෙයක් නෙවෙයි. නමුත් ඇත්ත වගේ පේනවා. මිරිඟුවේ ස්වභාවය තමයි වතුරක් නැහැ, වතුර වගේ පේනවා. කොච්චර දුරට වතුර වගේ පේනවද කියනවනම් දැන් වතුරක පේනවා හිවණැල්ලක්. දැන් වතුරේ කවුර හිටගත්තොත් වතුරේ පේනවා යාව. මිරිඟුවෙත් පේනවා. වතුරක් වගේමයි. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇහැට දකින රූප, ශබ්ද, ගඳ සුවඳ, ආග්‍රහණ කිරීම, රස විඳින මේ ඔක්කොගෙම අපට පේන්නේ මොකද්ද? ඇත්ත ස්වභාවයට වඩා වෙනස් එකක්. සාමාන්‍ය සත්වයාට තියෙන සංඥාව හැබෑ සංඥාවක් නෙමෙයි, කනපිට හැරිච්ච එකක්. මොකද්ද ඒ කනපිට හැරිල්ල? සංඥා විපල්ලාස. ඒක හතර ආකාරයක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා යාට තියෙනවා අනිත්‍යදී එයාට පේන්නේ නිට්ටයයි කියලා. දුක්දී එයාට පේන්නේ සැපයි කියලා. අසුබදී එයාට පේන්නේ සුබයි කියලා. ආත්මයෙන් තොරදී එයාට පේන්නේ ආත්මයක් කියලා. ඔන්න දැන් අපට පෙනිච්ච විදිය. දැන් අපිට මේ පෙනිච්ච විදිය සිදුරු කරගන්න බැරුව මේ ඉන්නේ. සිදුරු කරලා බලන්න පුළුවන් නම් ඇත්තටම අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අපිට පෙවුනනම්, අසුබදී අසුබ වශයෙන් පෙනුනනම්, දුක්දී දුක් වශයෙන් පෙනුනනම්, අනාත්මදී අනාත්ම වශයෙන් පෙනුනනම් යථාභූත ඥානය ඇති වෙලා. යථාභූත ඥානය ඇති වුණා නම් අන්න කලකිරෙනවා. අවබෝධීම කලකිරෙනවා. අවබෝධීම කලකිරුණා නම් අන්න අතාරිනවා. එහෙනම් එයා අතාරින්නේ අවබෝධීම කලකිරিলা. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව ගැන තේරුම් ගන්න කියලා හය ආකාරයි. සංඥාව හටගන්නේ මොකෙන්ද? ඊතිස්පරසින්. ඔන්න දැක්කද? ඇහැයි රූපයයි විඥානේ එකතු වුණොත් තමයි රූප හඳුනගන්නේ. කණයි ශබ්දයි විඥානේ එකතු වුණොත් තමයි ශබ්දය හඳුනගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානේ එකතු වුණොත් තමයි ගඳ සුවඳ හඳුනගන්නේ. දිවයි රසයයි විඥානේ එකතු වුණොත් තමයි රස හඳුනගන්නේ. කයයි පහසයි විඥානේ එකතු වුණොත් තමයි පහස හඳුනගන්නේ. මනසයි අරමුණුයි විඥානේ එකතු වුණොත් තමයි අරමුණු හඳුනගන්නේ. මේක හොඳට තේරෙනවා පින්වත්නි, විදර්ශනා වඩන කෙනෙකුට. දැන් අපි උගන්වන්නේ විදර්ශනා. හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඥාවේ වෙනස්කම් තියෙනවා. ඇහෙන් අඳුනගන්නේ එක වෙන එකක්. ඇහෙන් අඳුනගන්න රූප සංඥාව වෙන එකක්. කනෙන් අඳුනගන්න ශබ්ද සංඥාව තව එකක්. නාසයෙන් අඳුනගන්න ගඳ සුවඳට ඇති වෙන සංඥාව තව එකක්. දිවට දැනෙන රසයට ඇති වෙන සංඥාව තව එකක්. කයට දැනෙන පහසට ඇති වෙන සංඥාව තව එකක්. හිතට අරමුණක් දැනෙනාම ඇති වෙන සංඥාව තව එකක්. ඔන්න එක තමයි සංඥාවේ තියෙන වෙනස්කම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඥාවේ විපාක හැටියට පෙන්වන්නේ සංඥා විපාකේ තමයි අඳුන ගන්න විදියට ඊගෙන කතාබස් කරනවා. අඳුන ගන්න ආකාරයෙන් කතාබස් කරනවා. යථා යථානං සංජානාති තථා තථා වෝහරති. අඳුන ගන්න විදියට ඒක කතා කරන. දැන් ඉන්න ස්වභාවයට වඩා කලින් ස්වභාව වෙනස් නම් ඔන්න ඒක කතා කළා. මේ විදියට කතා කළා. අඳුන ගන්න විදියට දැන් හොඳට බලන්න හිතලා මේක තේරෙන්න මං කියන්නම්. චූටි ළමයි අපි කතා කරන එකට භාෂාව වෙනස්. පොඩි ළමයා අඳුනගෙන බයි කෑවද ජෝ බිව්වද එහෙම නෑනේ, අඳුනගෙන වෙනස්. ඊළඟට එයාගේ රූපෙත් ඒකටම ගැලපෙනවා. ඊට පස්සේ වැඩිමල් වෙනකට අඳුනගන්න එක තව වෙනස්. ඊට පස්සේ යා තරුණ වෙනකට අඳුනගන්නකට තව වෙනස්. ඊළඟට යා මධ්‍යම වයසට එනකට තව වෙනස්. වයසට ගියාම අඳුනගන්න විදියට විවහාර කරනවා. බලන්න කොච්චර ඇත්තක්ද කියලා. අන්න ඒක තමයි සංඥාවේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඥාව නිරුද්ධ වෙනවා ස්පර්ශේ නිරුද්ධ වුණාම. එතකොට සංඥාව නිරුද්ධ වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්තුනි මේ හැම දෙයකම දැන් ස්පර්ශේ නිසා හට ගන්නවා කාමය. ස්පර්ශ නිසා හටගන්නවා වේදනා. ස්පර්ශ නිසා හටගන්නවා සංඥා. දැන් බුදුරජාණන් වහන්සේ මේ එකක් එකක් ගන්න අපට විස්තර කරලා දෙන්නේ මේ ගැන අපට අවබෝධයක් ඇති කරගන්නයි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් කියන්නේ කවුරු ගැනද? තම තමන්ගේ ජීවිත ගැනයි. හැබැයි මේක එකක් කරන්න ඕනේ. ඒක තමයි සිහිය පිටුවා ගන්න එක. ජීවිතේට තියෙන හිතට තියෙන රැකවරණය මොකද්ද? සතිය. හිතට තියෙන රැකවරණය මොකද්ද? සතිය. සිහියෙන් බලනකන් තමන්ට මේ ප්‍රශ්නේ හොයන්න බෑ. සිහියෙන් බලනකන් තේරෙන්නේ නෑ. සිහියෙන් බලනකන් හොයන්න බෑ. වටහා ගන්න බෑ. අවබෝධ කරන්න බෑ. එහෙනම් කරන්න ඕනේ මොකද්ද ඉස්සෙල්ලම? සිහිය පිටුවා ගන්න ඕනේ. සිහිය පිටුවාගෙන බලනකට තමයි මේක තේරෙන්නේ. සම්පූර්ණම පැවැත්මට තමයි ඇහැ හැදිලා තියෙන්නේ. පැවැත්මටමයි කන, නාසය, දිව, කය, හිත හැදිලා තියෙන්නේ. මේ විඥාණය හටගන්නේ පැවැත්ම පිණිසමයි. මේ අඳුනගන්නදී හටගන්නේ පැවැත්ම පිණිසමයි. මේක කලකිරින් නැත්තේ අපි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැති නිසා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් මෙයාට මේ ඔක්කොම එපා වෙනවා. දැන් අපි අර හතුරෙක් ළඟ ඉන්නවා වගේ මේක පරිහරණය කරනවා. අපි දන්නේ නැතුව. දැන් බලන්න කෙනෙක් ජීවිත කාලෙදී ඇහෙන් රූපේ බලලා රාගය ඇති කරගත්තට පස්සේ එක්ක ද්වේෂී, මෝහය ඇති කරගත්තට පස්සේ ඊට කර්මානුරූපෝ යා ඊට පස්සේ යනවන්නේ ලෝකේ. කොහේ ගිහිල්ලා ඉවර වෙනවද දන්නේ නැහැ. ඒතර ඒකෙන් අපිට පේනවා මේ අඳුනගන්න ලෝකේ අවබෝධ කළොත් හරි. මේක මේ වගේ එකක්. අපි කියමු මේ අඹ වල්ලක් තියෙනවා කියලා. අඹ ගෙඩි හයක් තියෙනවා. තනි වල්ලක තනි අඹ වල්ලක් තියෙනවා. අඹ ගෙඩි හයක් තියෙනවා. ඒතර මේ අඹ ගෙඩි හය තියෙන්නේ එක නැට්ටෙන්. එක නැට්ටෙන් ඊට පස්සේ හයට බෙදිලා තියෙනවා. ඔන්න ඒ වගේ තමයි අපේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස. නැට්ට තමයි ආසාව. ඒ නැට්ටෙන් බැඳිච්ච අඹ වල්ල තියෙනවා වගේ මේ නැට්ටට බැඳිලා තමයි මේ හය තියෙන්නේ. එතකොට මේ නැට්ට කැපුවොත් එක ගෙඩියක්ද වැටෙන්නේ? හයම වැටෙනවාද? හයම බිම. ඒ වගේ ඇහි ආසාව නැති කරගත්තොත් සියලුම දේවල් වල ආසාව දුර වෙනවා. ඇහැ අවබෝධ කරගත්තොත් අනිත් ඔක්කොම අවබෝධ වෙනවා. හිත අවබෝධ කරගත්තොත් හිතින් ආසාව නැති කරගත්තොත් ඔක්කොම ආසාව නැති වෙනවා. මේ වගේ එකක් හරියට අවබෝධ කරගත්තොත් අනිත් ඔක්කොම අවබෝධ කරන්න පුළුවන්. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේක නුවණින් විමස විමස නුවණින් විමස විමස බලන්න කියලා. නූණින් විමසීමස බලනෝ නම් තේරෙයි. දැන් කාමයේ ගැන අපි කතා කළේ. දැන් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතය ගැන. ඔබ දුක් විඳපු තාක් දුක් විඳලා නැත්තේ කාම නිසා. ඔබ සුසුම් හෙළපු තාක් සුසුම් හෙළලා ඇත්තේ, කඳුළු වගුරුලා ඇත්තේ, හඬලා වැළපිලා ඇත්තේ කාමයේ නිසා. ඊළඟට විඳීමක් නිසා, ඊළඟට අඳුනගත්තු නිසා. නිවනසක් කෙලවරක් නැති විදියට මේ ජීවිතය බැඳිලා තියෙනවා. මේක පැවැත්ම තුනස ඊට පස්සේ පැලවෙනවා. පින්තුනි මේක විඥානේ පැලවෙනවා ගහකට වඩා වේගින්. ගහකට නම් කීයදකි වතුර දාලා පෝර දාලා පැලෙනව ටිකක් වෙලා යනවා කියලා. අද පැලේ හිටුවට පස්සේ හිමීට මුල්ැදලා හිමීට පැලවිලා එන්නේ. මේ ආයතන තුල හටගන්න විඥානේ පැලවෙන්න එහෙම වෙලාවක් යනවාද? වෙලාවක් යන්නේ නැහැ. ඒක ක්ෂණයෙන් මේ හිතේ කෙලෙස් හටගන්නවා. ඇහෙන් රූපේ දැක්කට පස්සේ ඒක මොහොතක් ඇති. සම්පූර්ණයෙන් මේක පැලවිලා එන්නේ. හිතර සිටිවිල්ලක් ඇති වුණාට පස්සේ ඒක මොහොතක් ඇති මේක පැලවිලා එන්නේ. ඒ නිසා මේකේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් බලනකට පේනවා ඉතාම වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙන. වේගවත් ක්‍රියාකාරීත්වයක්, සැඩපහරක් වගේ වේගවත් ක්‍රියාකාරීත්වයකට අහුවෙලා තියෙන්නේ. අන්න නුවණ තියෙන කෙනා කල්පනා කරනවා හැමදේම මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්න දෙන්න බෑ, අවබෝධ කරන්න ඕන කියලා. අන්න අවබෝධ කරන එක්කෙනා තමයි අන්න අවබෝධයේ තුලින් එයාට කලකිරීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි ගත්ත සමහර ඉන්නවා මේ ජීවිතෙත් ඉන්න කැමති. සමහරට මේ ජීවිතය අකමැති. ඊළඟ ජීවිතය ආයෙත් කැමති මනුස්ස ලෝකෙට එන්න. ආයෙත් කැමති යාළු මිත්‍රත්වයකට ජීවත් වෙන්න. ආය ආයමත් කැමති. මේ කැමැත්ත නිසාම තමයි යා මේ ඇහැ කන නාසය දිවකය මනස අල්ලගන්නේ. නමුත් එයාට තේරුණා නම් මේ ඇහැ හතුරෙක් වගේ තමන්ට කටයුතු කරලා තියෙනවා කියලා. තමන් පාවිච්චි කරන කන, තමන් පාවිච්චි කරන නාසය, දිව, කය, හිත සතුරෙක් වගේ කටයුතු කරලා තියෙනවා කියලා තේරුණොත් මොකද කරන්න යා? අන්නේ දාට තමයි යා ඇහැ අතාරින්නේ. ඉදාට තමයි යා කන අතාරින්නේ. නාසය අතාරින්නේ, දිව අතාරින්නේ, කය අතාරින්නේ, හිත අතාරින්නේ හතුරෙක් වගේ පෙනිච්ච දවසට. එතකම්ම යා හතුරා කියලා නෙමෙයි හිතන් ඉන්නේ. කොහොමද හිතාගෙන ඉන්නේ? මම, මගේ කියලා. අපි කිමු යම් දවසක කෙනෙක් කාට හරි කෙනෙකුට හතුරුකම් කරනවා. හතුරුකම් කරලා යාළු වෙනවා. යාළු වෙලා ආයෙත් හතුරුකම් කරනවා. දිගින් දිගට හතුරුකම් කරනවා. නමුත් යාළු වෙනකොට මෙයා මොකද කරන්නේ? අර හතුරුකම් ඔක්කොම අමතක කරලා යාළු වෙනවා. ආයෙත් හතුරුකම් කරනවා. එතකොට ඔන්න බයිනවා. ඔන්න ඊට පස්සේ ආයෙත් යාළු වෙනවා. නමුත් යම් දවසක යා කල්පනා කළොත් මේ හතුර යාළුවෙක් කියලා ආපු දවසට මම මේ හතුර නිසා කොයිතරම් දුක් වින්දාද? මං කොයිතරම් පීඩා වින්දාද? මං කොයිතරම් කරදර වලට පත් වුණාද? මං මෙයාත් එක්ක තියෙන ආශ්‍රය නම් අත්හැරලා දානවා, දුරින් දුරු කරනවා කියලා. අන්නේ සීයේ පීටුපු එක්කනට විතරයි මේක කරන්න පුළුවන්. දැන් අපිට බලන්න පිංගුතින් කොච්චර ඇස් ලෙඩ හැදෙනවද? ඇහි ලෙඩ හැදෙන්නේ රෝග හට ගන්නවා. කණේ රෝග හට ගන්න නැද්ද? හට ගන්නවා. නාසය රෝග හට ගන්න නැද්ද? හට ගන්නවා. දිවේ රෝග හට ගන්න නැද්ද? හට ගන්නවා. කය රෝග හට ගන්න නැද්ද? හට ගන්නවා. හිත හට ගන්න නැද්ද? මේ හට ගන්න හට ගන්න හට ගන්න වෙලාවට අපි ඒත් හිතන්නේ මමගේ කියන්නේ. මේ මගේ ඇහැ ලෙඩ වුණා, මගේ කන ලෙඩ වුණා, මගේ නාසය ලෙඩ වුණා, මගේ දිව ලෙඩ වුණා, මගේ ශරීරය ලෙඩ වුණා, මගේ හිත ලෙඩ වුණා කියකේ මිසක් අපි මේක පිටස්තර දෙයක් දිහා බලනවා වගේ බලන්නේ. අන්න අපට වරදින තැන බුදුරජාණන් වහන්සේ වදාළේ මේක බලන්න කියලා පිටස්තර දෙයක් දිහා බලනවා වගේ. අන්න එතකොට තමයි යාට පුළුවන් වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය සම්පූර්ණයෙන්ම අතාරින්න පුළුවන් වෙන්නේ. එතකම් පිංගුතුනි අපි මේකට අහුවෙනවා. අහුවෙලා අපට ආය ආයෙත් ලැබෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන හයක්. දැන් අපිට කල්ප කීයක් තිස්සේ මේක ලැබිලාද? අපි කල්ප කීයක් තිස්සේ දැන් කාම විඳිනවද? කල්ප කීයක් තිස්සේ දැන් විඳින් විඳිනවද? හඳුනාගෙනින් විඳිනවද? සංසාර දිහා බැලුවොත් අපි ඔක්කොම සක්විති රජවරු වෙලා ඉඳ ඇති. සක්විති රජ වෙනවා කියන්නේ මොකද? මුළු මහත් පෘථිවියටම අධිපති වෙනවා. එහෙම වෙන කෙනාට කයේ පිටනවා ලක්ෂණ මොනවද? මහා පුරුෂ ලක්ෂණ 32ක් අපි කාටත් හම්බ වෙන්න ඇති සංසාරේදී. සක්විති රජ වෙලා එයා රජකම් කළා. ඊට පස්සේ මොකද කරන්නේ? මරණට පස්සේ එයා උපදිනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙන් චුත වෙලා එයා තිරිසන් ලෝකෙට ගිය ගමන් ඔක්කොම පින ඉවරයි. පෙරේත ලෝකෙට ගිය ගමන්, අපායට ගිය ගමන්, නිරයට ගිය ගමන් ඔක්කොම ඉවරයි. මෙන්න මේ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේම අවබෝධ කරන්න කියලා. මේ ධර්මයේ අවබෝධ කරන්නේ නැතුව කිසිම විසඳුමක් නැහැ. දැන් මේ අපි දැන් කතා කළා කාමයේ ගැන, වේදනා ගැන, සංඥා ගැන. මේ කතා කරපු දේවල් වලින් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මේවා. කලකිරුණොත් අපි කාමයේ දකින්න දුකක් හැටියට, වේදනාව දකින්න දුකක් හැටියට, සංඥාව දකින්න දුකක් හැටියට. ඒකෙහි තියෙන ඇල්ම තමයි මේක පවතින හේතුව කියලා දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගියා. මොකද කරන්නේ? මේව හට නොගන්න ආකාරයට තණ්හාව ප්‍රහාණය කරනවා. මේක තමයි කරන්න තියෙන්නේ. අපි මේ සැලැස්ම මේ ජීවිතයේදී අල්ල ගන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේදී සැලැස්ම, නිවර්දි සැලැස්ම අල්ල ගන්න ඕනේ. ආර්ය සත්‍ය හොඳට තෝරලා බේරලා අඳුන ගන්න ඕනේ. දුක ගැන මොකක්ද අපිට කරන්න තියෙන්නේ? දුක අවබෝධ කිරීම, සමුදය ප්‍රහාණය කිරීම, නිරෝධය, ඒකේ තණ්හාව නැතිවීම සාක්ෂාත් කිරීම, මාර්ගයේ වැඩි වීම. මෙන්න මේ කරුණු ටික තමයි අපේ ජීවිතය තුළ අපි කරගන්න තියෙන්නේ. මෙන්න මේ ටික කරගන්න විදියට ප්‍රඥාව දිනු කරන්න, යෝනිසූ මනස්කාරය දිනු කරන්න උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ අපට කියා දෙන දේවල්. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳට නුවණ පිහිටවලා තමන්ගේ අතීත ජීවිතය හොයලා ගත්තොත් මම මෙච්චර මේ සංසාරේ මේ ඇලිලා තියෙනවා, මම මේ විදිහට දුක් විඳලා තියෙනවා, මම නොමග ගියා, මම කාමයේ නිසා නොමග ගියා, මම වේදනා විඳීමට නොමග ගියා, හඳුනගත්තු දෙයට නොමග ගියා, මගේ හිතෙන් මට මෙච්චර වැරදිලා තියෙනවා, මට වචනේ මෙච්චර වැරදිලා තියෙනවා, මට කයින් මෙච්චර වැරදිලා තියෙනවා, මේ ඔක්කොම සිද්ධ වුණේ මම මේව අවබෝධ නොකරපු නිසා. මං මේව අවබෝධ කරගත්තොත් මං අවබෝධය කරා යනවා කියලා අන්න නුවණින් කල්පනා කරන්න ඕනේ. මේ සූත්‍ර දේශනාවේ අපිට තව තුනක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව, ඒ වගේම කර්මය, ඒ වගේම දුක. මේ තුන අපි හවසට කියා දෙනවා. දැන් මතක තියාගන්න, උදේවරුවේ අපි නිබ්බේධික සූත්‍රයේ කරුණු තුනක් ඉගෙනනවා. මොනවද ඒ? කාමය, වේදනාව, සංඥාව. මේ ඔක්කොම ගැන අපි කලකිරීම ඇති කරගන්න ඕනේ. කලකිරිච්ච ජීවිතේ තමයි නිදහස් වෙන්නේ. කලකිරිනවා කියලා කියන අර්ථය මතක තියාගන්න. කලකිරිනවා කියවම හිතන්නේ, ඔව්, කලකිරිනවා කියන අවබෝධයෙන් කලකිරිනවා. අවබෝධයෙන් කලකිරින්නේ නිකන් නෙමෙයි, සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමෙන්. එහෙනම් අපිට මේ අත්‍යවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙන්නේ. දැන් ඔබට මතක ඇති, ඔන්න ගිය ගෙවිච්ච සිංහල අවුරුද්දට චාරිත්‍රිෂ්ට කරන්න කීකී රටටම කෑ ගැහුවා, අඬබෙර ගැහුවා, නැකත් ඇල්ලුවා, අවබෝධ වෙච්ච කිසිම දෙයක් තියෙනවද? ඒ ඔක්කොටම වඩා මේ දැන් ගෙවිච්ච පැයි ඔබට අවබෝධයෙන් යමක් ලැබුණේ නැද්ද? ආන් ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තරම් අපට ප්‍රඥාව ලබා දෙන, අප බුද්ධිමත් කරන වෙන දෙයක් නැහැ. එනිසා ඔබත් මේ ධර්මයේ පිහිටලා වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම ගණිත්වා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට, සමද බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට, සමද සද්දවම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමද මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමද තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පිංගතුනි, අද අපි ඉගෙන ගනිමින් සිටින දේශනාවේ නම මොකක්ද? ඔව්, නිබ්බේධික සූත්‍රය, අංගුත්තර නිකායේ. මේ නිබ්බේධික සූත්‍රයේ කොටස් තුනක් අපි ඉගෙන ගත්තා. මොනවා මොනවා ගැනද? කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන. අපට ඉගෙන ගන්න දුර්ලභ දේවල් මේ දේශනාවේ තියෙනවා. දැන් අපි ඉගෙන ගන්නේ ආශ්‍රව ගැන. මොනවා ගැනද අපි දැන් ඉගෙන ගන්නේ? ආශ්‍රව ගැන. අර කාමයන් ගැන, වේදනාවන් ගැන, සංඥාවන් ගැන වගේම ආශ්‍රව ගැනත් අර හය ආකාරයෙන්ම දැනගෙන ඉන්න ඕන. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? කොහොමද? ආශ්‍රවයන්ගේ වෙනස්කම් මොනවද? ආශ්‍රවයන්ගේ විපාක මොනවද? ආශ්‍රවයන් නැති කිරීම කියන්නේ මොකද්ද? ආශ්‍රව නැති කරන්නා වූ මාර්ගය මොකද්ද කියලා මෙන්න මේ කරුණු ටික. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ආශ්‍රව තියෙන්නේ තුනයි. ආශ්‍රව කීයද තියෙන්නේ? තුනයි. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. ඔබ අහලා ඇති අර කාමාශ්‍රව, භව ආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා හතරක් ගැන. නමුත් බුද්ධ දේශනාවල හැමතැනම තියෙන්නේ තුනයි. ආශ්‍රව කියලා කියන්නේ මොනවද? කෙලෙස්. මේ වගේ එකක් අපි ගත්තොත් පළවෙනි දියක් ගමු, ඇට වර්ගයක්. අපි ගමු මොන හරි ඇට වර්ගයක් තියෙනවා. මේ ඇට වර්ගේ පළවෙනවා. මේ ඇට වර්ගේ තියෙනවා අවුරුදු ගාණක් දුමේ දාලා. ඒ ඇටේ පළවෙන ස්වභාවයේ තියෙනවා. අවුරුදු ගාණ දුමේ තිබ්බා කියලා පළවෙන ස්වභාවය නැති වෙලා නෙවෙයි. එතකොට යම් දවසක ඒ ඇටේ ගිහින් පොළවේ හිටෙව්වද, එතකොට පළවෙනවා. එහෙනම් ඇටේ ඇතුලේ පළවෙන ශක්තිය එකපාරට නැති වෙලා නැහැ. ඇටයක් ඇතුලේ තියෙනවා පැලේ හටගන්න ස්වභාවයක්. මෙන්න මේ විදිහට අපේ හිතේ තියෙනවා මේ කැමැත්ත, කාමය ගැන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට ආශා කරන ගතියක් අර ඇටයක් ඇතුලේ තියෙන පැලවෙන ශක්තිය වගේ. ඇටයක් ඇතුලේ තියෙන පැලවෙන ශක්තිය වගේ ආශා කරන ගතියක් තියෙනවා රූපේට, ශබ්දේට, ගඳ සුවඳට, රසයට, පහසට තියෙනවා. දැන් අපි කියමු අපි අවුරුදු කෝටියක් නිදා ගන්නවා. එක නින්දර නිදා ගන්නවා කියමු. ඒක හරියට මේ බීජයක් දුමේ දැම්මා වගේ. ඒකේ නිදාගත්ත කියලා අවුරුදු කෝටියක් අපි ආශ්‍රව නැති වෙනවද? නෑ. උවමනා තැනදී අයෝනිසෝ මනසිකාරයේ පටන් ගත්තද ආශ්‍රවය ඇති වුණා. එහෙමනම් ආශ්‍රවය හැමතිස්සෙම බලපවත්වන්නේ මොකක් එක්කද? අයෝනිසෝ මනසිකාරයත් එක්කයි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? දැන් යම්කිසි දෙයක් රාග සිතක් ඇති වුණාම ඒක හිතෙන් අල්ලගෙන ඒ අනුව හිතන්න පටන් ගන්නවා. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. දේශ සිතක් ඇති වුණාම ඒ දේශي අනුව හිතන්න පටන් ගන්නවා. අයෝනිසෝ මනසිකාරය. බයක් ඇති වුණාම ඒ බය අනුව හිතන්න පටන් ගන්නවා. මසුරුකමක් ඇති වුණාම ඒක අනුව හිතන්න පටන් ගන්නවා. ඉරිසියාවක් ඇතුළේ නම් ඒක අනු හිතන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ මුල් ඇදෑද මේක හැදිනවා. ආන්‍යික කරන්න උදව් දෙන්නේ කාමාශව. කාමාශව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණොත් කාම ලෝකේ උපදින්නේ නැහැ. එහෙමනම් අපි මේ උපදින්නේ ආශ්‍රව නිසා. ඒත් ආශ්‍රව කියලා කියන්නේ මොකද? අපි චේතනාත්මකව යම්කිසි දෙයක් කළාට පස්සේ ඇහෙන් රූප දැකලා, කණෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කළා, දිවෙන් රස විඳලා, කයට පහස ලැබලා, හිතෙන් හිතලා මේ කාමාරමුණු ගැන අපි ක්‍රියා කරනවා. ක්‍රියා කරාම මේ අපේ මනසේ පසුබිමක් හැදෙනවා ආයෙත් ඒක හදලා දෙන්න පුළුවන් විදියට. ඒක තමයි ආශ්‍රවය. එතන කාමයේ සඳහා තියෙන ආශ්‍රයේ කාම ආශ්‍රවය. ඊළඟ එක භව ආශ්‍රවය. ආයමත් උපතක් පිණිස කර්මයේ හදා දෙන ස්වභාවයෙන් මේ ආශ්‍රවේ යුක්තයි. භව ආශ්‍රවය. ඊළඟ ආශ්‍රවේ අවිජ්ජා ආශ්‍රවේ. ආර්ය සත්‍ය අවබෝධයක් නැහෙනේ. ඒ නිසා අවබෝධයක් නැති බව කරා යනවා. හොඳට බලන්න ඉතල මේ ධර්මයේ ඉස්සල්ලා පුරුදු කරනකට ඔන්න එකපාරට ටිකක් හොඳට පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ ආයෙක වැහෙනවා. හිතේ ස්වභාවය. අර අවිජ්ජා ආශ්‍රයෙන් තමයි වැහින්නේ. ඔන්න මහන්සි වෙලා විදර්ශනා වඩලා මේක තේරුම් ගන්න මහන්සි ගන්නවා. ටිකක් වෙලා යනකොට ඔන්න ආයෙක වෙනස් වෙලා යනවා. මේ ආශ්‍රයෙන්ගේ බලපෑමෙන් තමයි වෙන්නේ. අවිද්‍යා ආශ්‍රවේ කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට නෙමෙයි මේක හැදෙන්නේ. අවිද්‍යාවටමයි. ඇහෙන් රූප දැක්කත්, කනෙන් ශබ්ද ඇහුවත්, නාසයෙන් ආග්‍රහණය කළත්, දිවෙන් රස වින්දත්, කයෙන් පහස ලැබුවත්, සිතෙන් හිතුවත් අවිද්‍යාවටමයි මේක සකස් වෙන්නේ. මේක බලන්න ඕන කියනවා. මේක බලන්න පුළුවන් කියනවා. ඉස්සෙල්ලා ආශ්‍රව ප්‍රහාණය කරන්න ඉස්සර වෙලා එයා ප්‍රහාණය කරන්න ඕනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු එක්කෙනා මේ ආශ්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය අඳුන ගන්න දක්ෂ වෙනවා. සක්කාය දිට්ඨියෙන් වෙහිලා තියෙන තාක් හොයන්න බෑ. මොකද සක්කාය දිට්ඨියෙන් වෙහිලා තියෙන තාක් හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය දන්නේ නෑ එයා. හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය දන්නේ නැති නිසා සම්පූර්ණයෙන් මේකට මුලා වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළාට පස්සේ මෙයාට හොඳට තේරුම් ගන්න පුළුවන්. ආශ්‍රය ගැන බලන්න කියලා තියෙන මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. අනිවාර්යයෙන්ම සමාධිය දියුණු කරන්න ඕනේ ආශ්‍රය ප්‍රහාණය කරන්න. ආශ්‍රය ප්‍රහාණය කරන්න බෑ සමාධිය දියුණු කරන්නේ නැතුව. උන්වහන්සේ පෙන්වනවා කන්දක් මුදුනේ පොකුණක් තියෙනවා. මේ පොකුණේ තියෙන හොඳට වතුර පෑදිලා කෙනෙක් යන මේ කන්දර නගිනවා. නගලා මේ පොකුණේ දිහා හොඳට බලනවා. බලනකොට මේ පොකුණේ ඇතුලේ මාළු යහාට මෙහාට යනවා. සිප්පි බෙල්ලෝ යහාට මෙහාට යනවා. පොකුණේ ඇතුලේ තියෙන ගල්, ඒ වගේම පොකුණ ඇතුලේ තියෙන පැල වර්ග ඔක්කොම හොඳට පේනවා. අන්න ඒ වගේ කියනවා සමාධිය දියුණු කරලා නුවණින් විමසනකොට මේ කෙලෙස් දකින්න පුළුවන් කම. අන්‍යයන් කියන ආශ්‍රය ප්‍රහාණය කරන්නේ අන්‍ය ආවෝධ කරගන්න මේව තමයි කාමාශව, මේව තමයි භවආශව, මේව තමයි අවිද්‍යා ආශ්‍රව කියලා අන්න හිතේ ඇති වෙලා තියෙන කෙලෙස් තේරුම් ගන්නවා. එතකොට මේ ආශ්‍රව ගැන අඳුනා ගැනීම, ආශ්‍රව ගැන අඳුනාගෙන තිබීම තමන්ගේ ජීවිත අවබෝධයට කෙලෙස්ුන්ගෙන් නිදහස් වීමට උපකාර වෙනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනාව තුළ දැන් ඔබ සමන් දෙනවනේ. ඔබට තේරෙනවා ඇති මේක කරන්නේ ධර්මයේ නොඇසූ කෙනෙකුට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ආශ්‍රව කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ කියලා තේරුම් අරගෙන තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? ආශ්‍රව හටගන්නේ අවිද්‍යාවෙන්. මොකින්ද ආශ්‍රව හටගන්නේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒ බව දන්නේ නැහැ. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාරි සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. වැඩි යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා, ඒක දන්නේත් නැහැ. ඔන්න ආශ්‍රව හැදින්න මුල. එහෙනම් මේ ආශ්‍රව හැදින්න මුල මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට එහෙමනම් මෙච්චර කල් අපේ ජීවිතේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාව මුල් කරගෙන හැදෙන ආශ්‍රව නිසා. එහෙනම් අපි මේ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි, තමන්ගේ අකමැත්තෙනුත් නෙවෙයි. තමන් කොච්චර කැමති වුණත් අකමැති වුණත් හේතුව තිබ්බනම් ඵලය හටගන්නවා. ඒක තමයි මේක තියෙන ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආශ්‍රව අවිද්‍යාව තියෙනකන් ආශ්‍රව හටගන්නවා. ඒතර අවිද්‍යාව පවත්න්නේ අපි මොකෙන්ද? අයෝනිසූ මානසිකාරයෙන්. අයෝනිසූ මානසිකාරය පවත්න්නේ අපි මොකෙන්ද? පංච නීවරණ වලින්. පංච නීවරණ හිතේ බලපවත්වනකන් අයෝනිසූ මානසිකාරයේ බලපවත්වනකන් මාර්ගයක් සකස් වෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ. හැමතිස්සෙම තියෙන අවිද්‍යාව අහට ගන්න ආකාරයට ඔබ හොඳට හිතල බලන හිතේ ස්වභාවය කොහොමද කියලා. එක එක තප්පරයකින් දශමයක් යන්නේ නැහැ හිතේ කෙලිස් හට ගන්න. එච්චරටම දැන් මේකේ පසුබිමක් හැදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හරියටම තේරුම් ගන්න කෙනා විතරයි මේකේ නිදහස් වෙන දක්ෂතාවය ඇති කරගන්නේ. ඒතර යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ දියුණු කර ගනිමින් සමත විදර්ශනා වඩන්න ගත්තොත් ආශ්‍රව වලට මොකද වෙන්නේ? ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඒක තමයි මේ රහතන් වහන්සේලාට පාවිච්චි කරන්නේ ආසවක්ඛේ ඥානය ලැබනවා කියලා. ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කළ බවට තියෙන ඥානය. ඔබට මතක ඇති රතන සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේ ගැන කියද්දි කීනම් පුරාණං. ඔව්, පැරණි කර්ම ඔක්කොම ෂේ වුණා. නවන්නත්ති සම්භවං, අලුතින් හටගන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින්, අනාගත භවයේ කෙරෙහි හිත ඇලෙන්නෙත් නෑ. තේ කීන බීජා, අන්න පැලවෙන බීජ නෑ. අවිරුල්ලි ඡන්දා, ආශාව උදුරල දාලා තියෙනවා. නිබ්බන්ති දීරා, උන්වහන්සේලා නිවිලා යනවා. යථායම් පදීපුව, මේ පහනක් නිවිලා යනවා වගේ. එහෙනම් අපට පේනවා අපේ හිතේ තියෙන පැලවෙන ගතිය. ඒ පැලවෙන ගතිය ඇවිල්ලා තින්න මොකෙන්ද? ආශ්‍රවයන්ගින්. එහෙමනම් දැන් හොඳට බලන්න පින්තුනි, තමා තුල සිහිය පිටවා ගන්නෙ නැතුව මේ ප්‍රශ්නෙන් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. තමන් තුල සිහිය පිටවා ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ ආශ්‍රව කරන්නේ මොකද්ද? මෙන්න ආශ්‍රවයන්ගේ මුල් වෙනස්කම. අත්ති බික්කවේ ආසවා නිරය ගාමිනියා. පින්වත් මහණෙනි, ආශ්‍රව තියෙනවා නිරයට ඇදගෙන යනවා. ඔන්න අපතුල තියෙන දේවල්. අත්ති බික්කවේ ආසවා තිරච්ඡාන යෝනි ගාමිනියා. මේ ආශ්‍රව තියෙනවා තිරිසන් ලෝකෙට ඇදගෙන යනවා. අත්තිබික්කවේ ආසවා පෙට්ටිවිසේ ගාමිනියා. මේ ආශ්‍රව තියෙනවා පෙරේත ලෝකෙට ඇදගෙන යනවා. අත්තිබික්කවේ ආසවා මනුස්ස ලෝක ගාමිනියා. ආශ්‍රව තියෙනවා මිනිස් ලෝකෙට ඇදගෙන යනවා. අත්තිබික්කවේ ආසවා දේව ලෝක ගාමිනියා. ආශ්‍රව තියෙනවා දිව්‍ය ලෝකෙට අරගෙන යනවා. එහෙමනම් මේ මිනිස් ලෝකෙට, දිව්‍ය ලෝකෙට, නිරයට, තිරිසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙට, මේ සෑම ලෝකයකටම ඇදගෙන යන්නේ කවුද? ආශ්‍රව. ආශ්‍රව විසින්. ඔබට මතක නැති වුණාට, අපට මතක නැති වුණාට, අපේ මේ හිතේ හටගන්න ආශ්‍රව විසින් අපිව මුහුදේ උපද්දවල ඇති කල්ප ගානක්. මේ දැන් අපිට වතුරෙන් චුට්ටක් තෙමුනාම හෙම්බුරි සාහය දෙනවා. අපි වතුරේ ඉපදිලා ජීවත් වෙන්න ඇති කල්ප ගානක් මේ ආශ්‍රවයන්ට අහුවෙලා, කෙලෙස් වලට අහුවෙලා, පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්න ඇති කල්ප ගානක්. එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්ල බලන්න ආශ්‍රවවල හැටි. කෙලෙස් තමයි මේ අරගෙන යන්නේ. උන්වහන්සේ වදාලා මේ දවසක් පින්වත් මහණෙනි ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේ දැක්කා අහස යනවා ගිනි ගුලි. බැලුවාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වැරදි විදියට මහණ ජීවිතයේ ගෙවලා ඒ අය නිරේ ඉපදිලා ඊළඟට ආයේ පිරිත ලෝකෙට ඇවිල්ලා එයා අහසින් යනකොට මුළු සිවුරු පිරිකර ඔක්කොම මුළු ඇඟම පිච්චි පිච්චි යනවා. මේ ආශ්‍රවෙන් තමයි උපදින්නේ. ආශ්‍රවෙන් උපදින්නේ. ආශ්‍රවෙන් අරගෙන ඉන්නවා එහාට මෙහාට. ඒක දැනග තියෙනවා එක පෙරේතියක්. ඌරු කටක් තියෙන පෙරේතියක්. පෙනී හිටියා සරු මුගලන් හාමුදුරු ඉස්සරහා. පෙනීහිටල කිව්වා අනේ ස්වාමීනි මම මේ පෙරේත ජීවිතේ ඉපදිලා ඉන්නේ. නමුත් මං පන්සලක ප්‍රධාන දායකත්වයේ දරුව කෙනෙක් කිව්වා. ඊට පස්සේ ඇහුවා මොකද වුනේ පන්සලක ප්‍රධාන දායකත්වයේ දරන්න ගිහිල්ලා. කිව්වා අනේ ස්වාමීනි මට තේරෙන්නේ නැහැ අපේ ස්වාමීන් අපේ පන්සලේ ස්වාමින් වහන්සේ පිටස්තර හාමුදුරුවෝ වඩිනකට මට තමයි කියන්නේ එළවන්න. එළවල දාන්න කියලා කියන්නේ මට. මම කිව්වා මේ හාමුදුරුවන් එළවන්න. ඉතින් කිව්වා අනේ ස්වාමීනි මම දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ පෙරේත ලෝකෙ කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට ඔබට ඒ උපදෙස් දීපු කල්යාණ මිත්‍රයෙකුගේ වෙස්ෙන් හිටපු ඒ භික්ෂුවකෝ අනේ ස්වාමීනි මම දැන් ඉන්නේ වැසිකිලි වලේ මම ඉන්නේ යාගේ කර උඩ කිව්වා. මිනිසුන්ගේ අසුචි මං කනවා මගේ අසුචි යා කනවා. ඔන්න දැක්කද හිතේ ස්වභාවය කෙලෙසුන්ගේ ස්වභාවය ආශ්‍රයන්ගේ ස්වභාවය. මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න මහන්සි ගන්න නැති එක්කෙනා තමන් දන්නේ නැහැ තමන් කොහේ ගිහිල්ලා නවතීද කියලා. එතකොට බලන්න දැන් අපි මේ ජීවත් වෙන්නේ බඳු භයානක තත්ත්වයක් අපේ හිතේ තියෙද්දිනේ. දැන් අපි ලෝකේ මේ සංස්කෘතිය ඕනේ කියනවා, නැකත් ඕනේ කියනවා, නිමිති ඕනේ කියනවා, අපේ සිරිතුරි තැක ගන්න ඕනේ කියනවා. මේ ඔක්කොම ඕනේ කිය කී කියන්නේ කොයිතරම් භයානක ස්වභාවයක් මේ හිතේ තියාගෙනද? බැරි වෙලාවත් මේ ආශ්‍රව මුල් වෙලා අපි පෙරේත ලෝකේ ගියොත් කෝණකත් මේ ආශ්‍රව මුල් වෙලා අපි නිරේ උපන්න කවුද කේන්දර හදන්නේ? තිරිසන් ලෝකේ උපන්නොත් කෝ කේන්දර? අන්න දැක්කල ජීවිතය ඇත්ත. බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්වන්නේ මේ ආශ්‍රයන්ගේ ස්වභාවය. මේන්න මේ වගේ වෙනස්කම් තියෙන ආශ්‍රව තියෙනවා. සෝවාන් වුණොත් ආශ්‍රව කීපයක් ප්‍රහාණය වෙනවා. ඒ තමයි නිරේට ගෙනියන ආශ්‍රවේ බැඳලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. ප්‍රේත ලෝකයට ගෙනියන ආශ්‍රවේ බැඳලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. තිරිසන් ලෝකයට යන ආශ්‍රවේ බැඳලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. එහෙමනම් අපි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්තොත් ඒ ආශ්‍රව ප්‍රහාණය වුණා. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයේ කොච්චර ඇත්තක්ද? උන්වහන්සේ වදාළේ ඉසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න යම් ආකාරයක මහන්සියක් ගන්නවද? කයට තුවාලයක් වෙච්ච කෙනෙක් තුවාලේ සනീപ කරගන්න යම් ආකාර මහන්සියක් ගන්නවද? අන්න ඒ වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කියලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආශ්‍රයන්ගේ විපාක. විපාක තමයි පින්වත් මහණෙනි අවිද්‍යාව තුල ඉන්න සත්වයා පිනට සකස් වෙලා පිනට අනුරූපව උපදිනවා, පවට අනුරූපව උපදිනවා. එහෙමනම් අවිද්‍යාව තුල ඉන්න සත්වයාගේ ස්වභාවය මොකද්ද? එක්ක පිනට අනුරූපව උපදිනවා, එක්ක පවට අනුරූපව උපදිනවා. මේ ආශ්‍රව නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන්. කුමකින්ද ආශ්‍රව නිරුද්ධ වෙන්නේ? අවිද්‍යාව නිරුද්ධ වීමෙන්. අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කිරීමෙන්. අරහත්ත්වයට පත් වෙනවා කියන්නේ අවිද්‍යාව නිරුද්ධ වීම. අරහත්ත්වයට පත් වෙනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිරුද්ධ වීම. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම. ඒ වගේම ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කිරීම. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම දිනු කිරීම. පින්තුනි කොච්චර අමාරු වුණත් අපි මේ වැඩේ පටන් ගන්න ඕනේ. මේ වැඩේ කරන්න ඕනේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක. අපිට ධම්ම පේනවා කිය අපි වැස්සින් දුක් විඳින්න ඕනේ, අවුවෙන් දුක් විඳින්න ඕනේ, කැන්දීම්කමින් දුක් විඳින්න ඕනේ, පීඩාවෙන් දුක් විඳින්න ඕනේ, ලෙඩ රෝග වලින් දුක් විඳින්න ඕනේ, සතුරු කරදර වලින් දුක් විඳින්න ඕනේ, අමනුෂ්‍ය උපද්‍ර වලින් දුක් විඳින්න ඕනේ. මේ නොයෙක් ප්‍රශ්න වලින් දුක් විඳින්න යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට බැරි වෙච්ච නිසා, අවිද්‍යාව තිබිච්ච නිසා. එහෙමනම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරගත්තොත් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. මේ පින්වතුනි කරන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද? පුළුවන් දේවල්. අපිට අමාරු මෙච්චරයි. සිහිය දියුණු කරගන්න ඕනේ, වීරිය දියුණු කරගන්න ඕන, නුවණ දියුණු කරගන්න ඕනේ. මෙන්න මේ කාරණාවල් ටික තමයි අපේ ජීවිතේ දියුණු කරගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආශ්‍රව නිරුද්ධ කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීමයි. ආශ්‍රව නිරුද්ධ කරන්න තියෙන මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ආන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධඥානෙ. චතුරාර්ය සත්‍යයේ අංග කීයක් තියෙනවද? අංග හතර කී ආකාරයට වඩන්න ඕනද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිළිබඳ ඥාන කීයක් තියෙනවද? ඥාන තුනයි. මොනවද? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඉස්සල්ලාම ඇති කරගන්න තියෙන මොන ඥානේද? සත්‍ය ඥානේ. අපිට අප තුලින්ම අවබෝධ වෙන්න ඕනේ මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්. අපිට අප තුලින්ම අවබෝධ වෙන්න ඕනේ දුක්ඛ සමුදය කියන්නේ ආර්ය සත්‍යයක්. අපිට අප තුලින්ම අවබෝධ වෙන්න ඕනේ මේ දුක්ඛ සමුදය නැත්තම් දුක නැහැ කියලා. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්. අපට අපතුලින්ම අවබෝධ වෙන්න ඕනේ ඒ සඳහා තියෙන එකම මාර්ගයයි. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ අවබෝධය ඇති වුණා නම් එයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත එක්කෙනාට බය වෙන්න දෙයක් නැහැ. ඊතුරු මාර්ගාංග ටික දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න යා මොකද කරන්නේ? තවදුරට සතිපට්ඨානේ සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මානසිකාරේ යෙදෙමි. සතිපට්ඨානෙ දිනු කරන කුමක් අවබෝධ කරන්නද? තමන් ඇලිච්ච දේ. අපි ඇලුනේ මොකේටද? ඇස් දෙකට. ඇස් දෙකට ඇලුනා රූපෙට ඇලුනා. ඊළඟට කන් දෙකට ඇලුනා ශබ්දෙට ඇලුනා. නාසයට ඇලුනා ගඳ සුවඳට ඇලුනා. දිවට ඇලුනා රසයට ඇලුනා. කයට ඇලුනා පහසට ඇලුනා. හිතට ඇලුනා, සිතිවිලි වලට, අරමුණු වලට ඇලුනා. දැනගත්තා. විඥානෙට ඇලුනා. ඊට පස්සේ මොකද උනේ? විඳා, විඳීමට ඇලුනා. අඳුනගත්තා. අඳුනගත්තුකට ඇලුනා. චේතනා පහළ වුණා. චේතනාවට ඇලුනා. මෙන්න මේ සිද්ධිය තමන් තුල සිදුවෙන ආකාරේ හොඳින් විමසලා බලන්න ඕන. මේක තියෙන මේ ලේසි පැත්ත තමයි බාහිර දෙයක් දිහා නෙමෙයි බලන්න තියෙන්නේ. තමන් දිහා. බාහිර දෙයක් දිහා නෙමෙයි මේක බලන්න තියෙන්නේ. කවුරු දිහාද? තමන් දිහා. පින්වතුනි කෙනෙකුට නුවණ පාවිච්චි කරනවා නම් එක ජීවිත කාලය තුල තමන් විඳින දුක හොඳටම ප්‍රමාණවත් ජීවිතය අවබෝධ කරගන්න නම් එක ජීවිතයක් තුල තමන්ගේ දුක්ඛම් කටුළු පීඩා ටික තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද මේ ආශ්‍රව හැදිනවා මේක මතක නැතු යනවා සිහිය උපද්දව ඉපදෙන්නේ අමතක වෙනවා අමතක වෙලා ආය ආය උපදින්න කැමති වෙනවා ආය ආය උපදින්න කැමති වෙනවා අන්න ඒක තමයි මේකේ තියෙන භයානකම පැත්ත ආය ආය උපදින්න කැමති වීම ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආශ්‍රව නිරුද්ධ කරන්න නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ඕනේ සම්මා දිට්ඨිය තියෙන කෙනා සම්මා සංකල්ප විදර්ශනා වඩනකට වැඩින්නේ සම්මා සංකල්ප සම්මා වාචා වචනේ පරිස්සම් කරගන්න ඕනේ මොකද ආශ්‍රව තිබුණොත් අරගෙන යනවා වචනේ වැරදුනොත් අරගෙන යනවා කොහෙද නිරේට අරගෙන යනවා ආශ්‍රව විසින් තිරිසන් ලෝකෙට අරගෙන යනවා පෙරේත ලෝකෙට අරගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර හිටියා. ඉන්නකොට හිඟන මිනිස්සෙක් හිටියා කුෂ්ඨයක් හැදලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් කරනවා කරන සනීප වෙන්නේ නැහැ. හිඟා කකා ජීවත් වෙනවා. මෙයා ඒ සෙනඟ පිරිලා ඉන්නවා දිහා බැලලා මේ කෑම බෙදෙන තැනක් වින්ද ඇති කියලා හිමීට හිමීට කිට්ටු වුණා. බලනකොට කෑම බෙදෙන තැනක් නෙවෙයි. බණ කියන තැනක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මෙයා කල්පනා කරලා දැන් මට කෑම හොයන්න ඕනේ මම මේක අහගෙන ඉන්නවා කියලා අහගෙන හිටියා. සූවාන් වුණා. ඊට පස්සේ මෙයා හරි සතුටින් බුදුරජාණන් වහන්සේට වැඳලා භාග්‍යතුන් වහන්සේ මට අවබෝධ වුණා මේ චතුරාර්ය සත්‍ය කියන එක. මට අවබෝධ වුණා මේ ධර්මයේ කියලා වන්දනා කළා පිටත් වෙලා ගියා වැඩිදුර යන්න හම්බුන්නේ හරකෙක් යනලා ගව දෙනක් යනලා මැරුණා. මෙල්ල ගිහින් උපන්න දිව්‍ය ලෝකේ භික්ෂුන් වහන්සේලව ස්වාමීනි අර කුෂ්ඨ රෝගියා හරි පුදුමයි මියන් ධර්මය අවබෝධ කළා මොකද මෙයාට කුෂ්ඨ හැදුනේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේක බොහොම දිග කතාවක් ඔය පුද්ගලයා තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඉන්න කාලේ සිටුවරේක් සිටුවරේක් වෙලා ඔය සවැත් නුවරම දවසක් සිටුවරේ ආශ්‍රය කරත් යනවා යනකොට පසේ බුදුරජාණන් වහන්සේ පරණ සිවුරකුත් පුරවගෙන පිණ්ඩපාති වඩිනවා දැකලා අහුව මේ කවුද මේ කුෂ්ඨ රෝගියෙන් නෑ කවුද මේ හිඟන කුෂ්ඨයා කියාගෙන ගියා ඊට පස්සේ ඉතින් ඒ වගේ එකක් නිකන් සෙල්ලමට කියාගෙන ගියා මතක හිටින්නේ නැහැ ඒ හේතුව නිසා යා නිරේ ඊළඟ ජීවිතේ දැක්ක දාශ්‍රවයෙන් අරගෙන යන තැන ඊට පස්සේ උපනුපන් ආත්මවල කුෂ්ඨ රෝගියෙක් සනීප වෙන්නේ නැහැ වාසනාවට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා ආර්ය සත්‍ය අවබෝධ කළා අර නිරේගාමිනී නිරේට අරගෙන යන ආශ්‍රව තිරිසන් ලෝකෙට අරගෙන යන ආශ්‍රව ප්‍රේත ලෝකෙට අරගෙන යන ආශ්‍රව ප්‍රහාණය වෙච්ච නිසා දිව්‍ය ලෝකෙ උපන්නා. ආන්න දැක්කද? ඒ නිසා පින්වතුනි අපිට පරිස්සම් වෙන්න පුළුවන් බාහිර හතුරන්ගෙන්. පරිස්සම් වෙන්න අමාරු කාගෙන්ද? අභ්‍යන්තර හතුරන්ගෙන්. බාහිර හතුරන්ගෙන් පරිස්සම් වෙන එක හරි ලේසි. අඳුන ගන්න පුළුවන් අපිට හතුරව. අභ්‍යන්තර හතුරව හඳුන ගන්න පුළුවන්. අඳුන ගන්න බෑ. හතුරුකම් කළා තමන්ව නිරේ උපද්දවනකම්ම තමන් දන්නේ. අභ්‍යන්තර හතුරා තමන්ව තිරිසන් ලෝකෙ උපද අරගෙන යනකම්ම දන්නේ නෑ. අභ්‍යන්තර හතුරා තමන්ව පෙරේත ලෝකෙ අරගෙන යනකම්ම දන්නේ. මේ නිසා අභ්‍යන්තර හතුර ජයගත්තොත් ඔක්කොම හරි ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් තේරුණා ආශ්‍රව ගැන ආශ්‍රව කියලා කියන්නේ මේ හිත ඇතුලේ අප්‍රකටව තිබිලා මතුවෙන ඒවා. එතකොට ආශ්‍රව, ආශ්‍රවයන්ගේ ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. ආශ්‍රවයන්ගේ වෙනස්කම මොකද්ද? නිරේට අරගෙන යන ආශ්‍රව තියෙනවා, තිරිසන් ලෝකයට අරගෙන යන ආශ්‍රව තියෙනවා, පෙරේත ලෝකේ අරගෙන යන ආශ්‍රව තියෙනවා, මිනිස් ලෝකයට අරගෙන යන ආශ්‍රව තියෙනවා, ඊළඟට දිව්‍ය ලෝකේ අරන් යන ආශ්‍රව තියෙනවා. ආශ්‍රව නිරුද්ධ වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වෙනවා. ආශ්‍රව නිරුද්ධ වෙන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න පින්වතුනි, ඔබට දැන් අහන්න ලැබෙනවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ ජීවිතයේදී ආශ්‍රව නිරුද්ධ කරගන්න, කෙලෙස් නිරුද්ධ කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ගමන් කළොත් කාටද ඒක? තමන්ටනේ. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය. කර්මය මොකද්ද කියලා දැනගන්න ඕන. ඊළඟට කර්මය හටගන්නේ මොකෙන්ද කියලා දැනගන්න ඕන. කර්මයේ වෙනස්කම දැනගන්න ඕන. කර්මී විපාක දැනගන්න ඕන. කර්මයේ නිරුද්ධ වීම දැනගන්න ඕන. කර්මයේ නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතයේදී අපි හැම දෙයකදීම අපිට පීඩාවක් තියෙන උහුල ගන්න බැරි ප්‍රශ්නේ ආවම අපි මොකද්ද කියන්නේ? ඕක කර්මී. ඕක කර්මී කියන මිසක් ওই කර්ම නැති කරගන්න කල්පනා කරනවද? නෑ, ඕක කර්මී, ඕක අතහැරලා දාන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන කියන්නේ අතහැරලා දාන්න නෙමෙයි, අවබෝධ කරන්න. උන්වහන්සේ කර්මය විස්තර කරනවා මෙහෙම. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, මම කර්මයයි කියන්නේ චේතනාවට. චේතයිත්තා කම්මං කරෝති. චේතනාව පහළ කළයි කර්ම කරන්නේ. කායේන වාචාය මනසා, කයින් වචනෙන් මනසින්. එතකොට එහෙමනම් අපි මනසින් ක්‍රියා කරන්නේ, වචනයෙන් ක්‍රියා කරන්නේ, කයින් ක්‍රියා කරන්නේ කුමක් පහල කළද? චේතනා පහල කර කර. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. එහෙමනම් අපිට කර්මයෙන් බේරෙන්න අවස්ථාවක් තියෙනවද සාමාන්‍ය ජීවිතයේදී? නෑනේ. ඇයි? හැමතිස්සෙම චේතනා පහල වෙනවා. චේතනාවක් පහල කරන්නේ නැතුව ඇස්පිය හෙලන්නත් බෑ. ඇස්පිය හෙලන්නේ චේතනාව පහල කරලා. ඒ නිසා හැමතිස්සෙම කර්ම රැස් වෙනවා. හැමතිස්සෙම කර්ම රැස් වෙනවා. ඒ නිසා මේ කර්මෙන් ගැලවෙනවා කියන එක උන්න අපට මේ ජීවිතේ තමයි අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. නැත්නම් අපි දන්නේ නෑනේ කර්මයක් චේතනාව කියන්නේ කර්මයයි. හැබැයි මේක ඔක්කොම වෙනස් කරන්න තියෙන්නේ චේතනාවකින්මයි. දැන් අපි මෙහෙම කියමු. උන් අපිට තරහක් ඇති වුණා. ඇති වුණේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? දැන් අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? චේතනාවක් මුල් කරගෙන. ඊට පස්සේ අපි යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා මෙහෙම. මේ ද්වේෂයක් ඇති වුණා ඔන්න මට. මේ ද්වේෂය හොඳ නෑ. මේ ද්වේෂය බොහොම විපත පිණිස, පීඩා පිණිස මට පවතිනවා. මම මේ ද්වේෂය ප්‍රහාණය කරනවා කියලා ද්වේෂය දුරු කරන අදහසින් මෛත්‍රිය වඩනවා. චේතනාවක් මුල් කළද නැද්ද? දැක්කද? අර අකුසල චේතනාව ප්‍රහාණය කරන්න කුසල චේතනාව පාවිච්චි කරපු හැටි. ඒතර චේතනාවකින්මයි චේතනාව ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය හටගන්නේ මොකෙන්ද කියලා. දැන් ආශ්‍රව හටගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. සංඥා හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. කර්මය හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. කර්මය හටගන්නේ මොකෙන්ද? ස්පර්ශ. එතකොට කාමය ස්පර්ශයෙන් හටගන්නවා, වේදනාව ස්පර්ශයෙන් හටගන්නවා, සංඥාව ස්පර්ශයෙන් හටගන්නවා, කර්මය ස්පර්ශයෙන් හටගන්නවා. ස්පර්ශය කියන එක ඒකනේ ආහාරයක් කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ස්පර්ශය කියන්නේ මොකද්ද? ආහාරයක්. ආහාරය කියන්නේ මොකද්ද? පෝෂණය. පෝෂණය කරන දෙයට තමයි ආහාරය කියන්නේ. එතකොට අපිට මේ ගොරෝසු කැම්බින් වලින් තමයි මේ කය පෝෂණය කරන්නේ. භව ප්‍රවත්ම පෝෂණය කරන්න උදව් කරන එකක් තමයි ස්පර්ශය. භව ප්‍රවත්ම පෝෂණය කරන්න උදව් කරන එකක් මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයෙන් ගැලවෙන්න අමාරුයි. උන්වහන්සේ ස්පර්ශයට මොකද්ද දීලා තියෙන උපමාව? ඔව්, හම ගහපු ගව දෙන වගේ කියනවා. ගව දෙනක් හම ගහලා, පණ පිටින් ඉන්න ගව දෙනක් හම ගහලා අතාරිනවා. මේ ගව දෙන දුවගේ දුවලගින් වතුරට පයදෝ. ගැලවෙන්න පුළුවන්ද වතුරින් සත්තුන්ගෙන්? බෑ. එලි මහණී ඉන්නවා. එලි මහණී ඉන්නේ සත්තුන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අපිට මේ හමක් තියාගෙනත් ගැලවෙන්න බෑනේ. මදුරුවන්ගෙන්, මැස්සන්ගෙන්, මකුණන්ගෙන්, උකුණන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? හමක් තියාගෙනත් ගැලවෙන්න බෑ. හම නැතුව කොහොමද? එතකොට අන්න ඒ වගේ තමයි ස්පර්ශය. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම චේතනාවක් හට ගන්නවා. අන්න කර්මය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම චේතනාවක් හට ගන්නවා. ඒක තමයි කර්මය. නාසය ගඳ සුවඳයි විඥානයයි එකතු වීම චේතනාවක් හට ගන්නවා. ඒක කර්මය. දිවයි රසයයි විඥානයයි එකතු වීම චේතනාවක් හට ගන්නවා. ඔන්න කර්මය. කයයි පහසයි විඥානයයි එකතු වීමෙන් චේතනාවක් හට ගන්නවා. හිතයි අරමුණුයි විඥානයයි එකතු වීමෙන් චේතනාවක් හට ගන්නවා. ඒක ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් එකක්. දැන් අපි කියමු ඔබ තනියම ඔන්න හාල් ගර ගර ඉන්නවා කියමු. ඔන්න දැන් මතක් වෙනවා පරණ සිද්ධිය. ඒතර මොකක්ද වුනේ? හිතයි අරමුණයි විඥාන එකතු වෙච්ච ගමන් චේතනාවක් හටගත්තා. චේතනාවක් හටගත්තට පස්සේ දැන් ඒ චේතනාව මුල් කරගෙන ඒ අරමුණ පවත්වනවා හිතින්. ඉතින් හිතනවා උම්මට මෙහෙම කළා, උම්මට මෙහෙම කළා, අරම කළා කියලා හිතනවා. චේතනන් එහෙම හිතන්න හිතන්න හිතන්න මොකද්ද වෙඩෙන්නේ? ආශ්‍රව වැඩෙනවා, සංඥා වැඩෙනවා, කාමී වැඩෙනවා, ඔක්කොම වැඩෙනවා. ඊර්වසේ මොකද වෙන්නේ? චේතන හිතෙන් හිතල නවතින්නේ නැහැ. ඊර්වසේ මොකද කරන්නේ? ළඟ කවුරු හරි ඉන්නවනම් ඔන්න මතක් කරනවා. මතක් කළා බඩින්න පටන් ගන්නවා. එතකොට මොකක්ද ඒ වුනේ? ආන් එහෙම තමයි කර්මය හැදෙන්නේ. එතකොට තේරෙනවද මම මේ කිව්වේ ස්පර්ශයෙන් කර්මය හැදෙන හැටි තේරුම් ගන්න. ස්පර්ශයෙන් තමයි මේ කර්මය හැදෙන්නේ. එහෙමනම් බලන්න ස්පර්ශය කියන්නේ පොඩි දෙයක්ද? පොඩි දෙයක් නෙමෙයි. අපේ සම්පූර්ණම ප්‍රශ්නය, සම්පූර්ණ ප්‍රශ්නය හකුලවා කිව්වොත් තනි වචනයකින් කියන්න පුළුවන්. මොකක්ද ඒ වචනේ? ස්පර්ශය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කර්මයේ වෙනස්කම් තියෙනවා. කර්මයේ තියෙනවා ඒක විඳින්න තියෙන්නේ නිරේ ගිහිල්ලා. දැන් මේක හරි ලස්සනයි වචන, මේ පාලි වචන ඔබට තේරී දන්නේ. ආශ්‍රව ගැනකට ගැන තියෙන්නේ අතිබික්කවේ ආසවා නිරේ ගාමිනියා. මහණෙනි ආශ්‍රව තියෙනවා නිරේට අරගෙන යන. මේක තියෙන අතිබික්කවේ කම්මං නිරේ වේදනියා. ආන්න මහණෙනි කර්ම තියෙනවා නිරේ විඳවන. ආශ්‍රව විසින් අරගෙන යනවා, කර්ම විසින් විඳවනවා. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනියා. ආශ්‍රව විසින් අරගෙන යනවා, කර්ම විසින් මොකද කරන්නේ? විඳවනවා. එහෙමනම් උපතක් කරා යන්න ඒ ආශ්‍රව හැදුනට පස්සේ ඔන්න බල්ලි බලලෙක් වෙලා ඉපදිනවා කියමු. ඊට පස්සේ යාට විඳින්න තියෙන්නේ මොකද්ද? කර්ම විපාකේ තමයි විඳින්න තියෙන්නේ. ඒ තමයි කර්මයන්ගේ වෙනස්කම. සමහර කර්ම තියෙන විදවන්න තියෙන්නේ පෙරේත ලෝකෙ ගිහින්. සමහර කර්ම තියෙන විදවන්න තියෙන්නේ මිනිස් ලෝකෙ ඇවිල්ලා. සමහර කර්ම තියෙන විදවන්න තියෙන්නේ දිව්‍ය ලෝකෙ ඇවිල්ලා. දැන් ඔබට තියෙන ඕන කර්මද කොහේ විදෝනේවද? නෑ, දැන් මිනිස් ලෝකෙ ඔබ ඉන්නවා. දැන් එකතු වෙලා තියෙන්නේ මොන මොන කර්ම එකතු වෙලා ඇද්ද? අපිට හොයන්න බෑ. ඇයි? කම්ම විපාක අචින්තියයි. කර්මී විපාක දෙන හැටි හිතන්න බෑ. හිතන්න බෑ. අපිට එක දෙයක් කර හැකි. දැන් අපි දන්නවා අපිට කුසලුත් මතක් වෙනවා, අකුසලුත් මතක් වෙනවා. අකුසල් මතක් වෙන නට තැතිගත්තොත් අන්න අවාසිය. අකුසල් මතක් වෙච්ච වෙලාවට තැතිගත්තොත් සිහිය පිහිටන්නේ නැතු යනවා. සිහිය නොපිහිටියොත් අකුසලේ හිත පිහිටනවා. අකුසල හිත පිහිටියොත් කර්මය හැදෙනවා, ඒකින් විඳවන්න. අන්න ඒකේ අනතුරු. මේ අනතුරින් ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ එහෙනම්? සිහිය පිහිටවන්න ඕන. නැත්තම් මේ කර්මය කොහේ යයිද දන්නේ. පින්වතුනි, මේක භයානකකම තියෙන්නේ මේකයි. පොඩි වචනයක් වැරදුනොත් ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කර්ම විපාක. උන්වහන්සේ වදාලා කර්මයේ විපාක ත්‍රිවිධාහම් භික්කවේ කම්මානම් විපාකං වදාමි. මහණෙනි, කර්ම විපාකේ තුන් ආකාරයකින් කියමි. එන විපාකේ හතර ආකාරයක් නැහැ, තුන් ආකාරයයි. මොන තුන් ආකාරය? එක්ක ditth dhamma vedaniya, එක්ක උපපජ්ජ වේදනීය, එක්ක අපරාපරි. තුන් ආකාරයි ත්‍රිවිධා කියන්නේ. ත්‍රිවිධයි ditth dhamma vedaniya කියන්නේ මේ ජීවිතයේදී විපාක දෙන. ඔබට හිතා ගන්න පුළුවන් මේ ජීවිතයේදී ඔබට විපාක දීප කර්ම ගැන. මේ ජීවිතයේදීම කළා මේ ජීවිතේ විපාක දෙන. ඔබ සිහියෙන් කල්පනා කළොත් ඔබට හරියට ඇති. ඈ? ඔව්, පින්දහම් කරනකොට සත්පුරුෂය මුණ ගැහෙනවා, සතුට ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉල් පවටත් තියෙනනේ. උපපංච වේදනීය කියන්නේ ඊළඟ ජීවිතයේදී විපාක විඳින. අපරාපරිය වේදනීය කියන්නේ පිරිනිවන් පානා තුරු පස්සින් ඇවිත් විපාක විඳිනවා. මේ කර්මයේ විපාක හරියි පුදුමයි. එක පවුලක හොඳ පවුලක් හිටියා. එක පාට මේගොල්ලෝ හිඟමනට වැටුණා. හිඟමනට වැටුණට පස්සේ ගෙදර කට්ටිය හොයලා බැලුවා මේකට හේතුව කවුද? ලොකු දුව තමයි හේතුව. දුව ගෙදරින් පැන්නවා ඵලයන් යන්න කියලා. දුව කල්පනා කළා, මොකද්ද මේ හිඟමනට හේතුව? මට බඩේ ඉපදිච්ච ළමයන්. ඊට පස්සේ මොකද කළේ? හිඟා කකා හිටියා, පාරේම ළමයා බිහි කළා, ළමයා පෝෂණය කරා පොඩ්ඩ. ඇවිදගෙන යන වයසේ එනකොට පොල් කට්ටක් දුන්න අතට. දීලකව, පුතේ උඹ නිසා දැන් වින්දා මං දුක් ඇති. උඹ නිසා විඳපු දුක් ඇති. දැන් ඉතින් ඔබ තනියම හොයාගෙන කාපන්. මොකද කළේ? දැන් හිඟා කකා යනවා. දැන් මේ ළමයි වීදි දරුවෙක්. වීදි ළමයි කියන්නේ දෙමාපියෝ නෑ. හිඟා කකා යනවා බස් වලට නැවතිලා. ඒ වගේ මේ ළමයි යනවා හිඟා කකා. සරිත් හාමුදුරු දවසක් මේ ළමයා දිහා බලලා hina වුණා. hina වෙච්ච ගමන් මේ ළමයා අර බලු පැටිය පස්සින් එනවා වගේ පස්සින් එනවා. පස්සින් එනකට දැන් ඉතින් බේරෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ටික ස්වාමීනි මේ හරි වැඩේ, මේ හිඟන කොළුවේ පස්සින් එනවා කිව්වා. ගොඩක් පොඩිද කියලා වුණා. ඉතින් තරමක් පුංචි කිව්වා. තනියම වැඩපල කරගන්න පුළුවන්ද? පුළුවන් කිව්වා. එහෙනම් මහාන කරන්න කිව්වා. මහාන කළා. භාවනා යෙන්නුවා. සීලේ වැඩුවා. සමාධිය වැඩුවා, ප්‍රඥාව වැඩිවා, ආශ්‍රව ක්ෂය කළා, රහත් වුණා. ඉතින් රහත් වුණාට මහාන වෙච්ච දවසේ ඉඳලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පින්දපාත ගියාට දානි නෑ. මේ නිසා දැන් ඉතින් ආවිස ඉච්චර නෑ. ඇඟ හැදින්නේ නෑනේ, කටුව වගේ ඇති. ඊට පස්සේ සරිත් හාමුදුරු දැනගත්ත මෙයා ආද පිරිනුවම් පානවා. සරිත් හාමුදුරු ඒ ස්වාමීන් වහන්සේට කිව්වා, ඔබ වහන්සේ අද ඉන්න ආසපුවේ ඉන්න පින්දපාත වඩින්න එපා, මං ගිහින් දානි ටිකක් හොයාගෙන ඉන්නම්. සරිත් හාමුදුරු ගියා වැඩිය පින්දපාතේ. දානි වළඳන්න දානි බෙදුවා පාත්‍රයට. බෙදුවාන් පස්සේ අරගෙන එන්නේ අප පිටත් වුණා. ඇයි ස්වාමීනි කියලා. නෑ මේ අසපුවේ එක නමක් ඉන්නවා කිව්වා. නෑනේ අපි යාට යවන්නම් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේට දානි එකක් යවන්නම් ඔබ වහන්සේ වළඳන්න. කොල්ලෙක් අතේ දානි එකක් යවුවා. මේ කොල්ල කල්පනා කළා ඒ ස්වාමීන් වහන්සේලාට ඉතින් කොහොමවත් හම්බ වෙනවද? ඒක කොල්ල වැළඳුවා. ඊට පස්සේ සරිත් හාමුදුරු විහාරයට යනකොට අර ලෝසක හාමුදුරු වැඩ ඉන්නවා. දානි වළඳුවද කිව්වා? නෑ කිව්වා. ඉතින් දානි එකක් කිව්වි. වෙලා බැලුවා ඉක්මනට පුළුවන් ආයෙත් ගියා පින්දපාතේ. දානි එකක් අරගෙන ආවා. ඇවිල්ලා සරිත් හාමුදුරු ඒ හාමුදුරන්ට කියනවා, ඔබ වහන්සේගේ අතට මම මේ දානි පාත්‍රය දෙන්නේ නෑ. මම මගේ අතේ තියාගන්නම්. ඔබ වහන්සේ මේකට අත දාලා වළඳන්න කිව්වා. කර්ම විපාක හැටි. ඊට පස්සේ තම ගුරුවරයා පාත්‍රය අල්ලගෙන ඉන්නවා. ගෝල රහතන් වහන්සේ වැළඳුවා පාත්‍රය රටලා. ඉදා තමයි බඩ පිරින්නේ වැළඳුව දවස. ඊට පස්සේ ඉදා පිරිනුවම් පෑවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉව භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ උනේ ජීවිතේට? කෝක බොහොම පරණ සිද්ධියක් කිව්වා. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණෙලා හිටපු එක්කෙනෙක්. මෙයා මහණදම් පුරියේ රහතන් වහන්සේ නමක් එක්ක මහණදම් පුරලා දැන් මිනිස්සු හරි පහදුණා අර රහතන් වහන්සේට ඉරියව්. මෙයා දන්නේ රහත් වෙලා කියලා උන්වහන්සේ. ඉතින් කො ස්වාමීනි හෙට දානට වඩින එකට අර ආගන්තුක ස්වාමීන් වහන්සේත් වඩම්මන් යන්න කියලා. ඊට පස්සේ මොකද කළේ? හොඳයි කියලා මෙයා පාත්‍රය දාස්ති කළා. ඔක්කොම ලෑස්ති කළා. අර ඒ ආරණ වල තියෙන ගෙඩියක් කියලා ලී වලින් හදපු කොටයක් තියෙනවා, තව ලීයකින් ගහන. මෙයා ඒ ලීයට ඒ කොටියට ගිහින් නියපොත්තෙන් තට්ටු කළා. තට්ටු කළා ගියා. අයියෝ මේ කෝ ආගන්තුක හඳුරු. ඒ කොහෙද මම ගෙඩියට ගහලා කිව්වා ආවේ? නිදි කිව්වා. ඊරෝසේ එනම් කමන්නේ, එහෙනම් ඔබ වහන්සේ වළඳන්න. වළඳලා ඉවරුනන් පස්සේ දුන්නත් පාත්‍රයක් දාන එකක් ඔබ වහන්සේ එනම් ගින් ඒ හාමුදුරන්ට පිළිගන්නන්න අරගෙන ගියා. යන ගමන් යනකට ගින්නක් කැවිලෙනවා. කල්පනා කළා මෙයාට දෙන්නේ මොකටද මම මේක කියලා ගින්නට හැලුවා අර පාත්‍රේ. මේක දැක්කා අර රහතන් වහන්සේ. දැකලා උන්වහන්සේ ඉරිදීෙන් වැඩියා. මූණට කිසිද්ද වෙච්ච සිද්ධියකුත් නෙවෙයි. බැනලත් නෙවෙයි. කොච්චර පස්සෙන් ආවද වාසනාවට බුදුවරු රහතන් වහන්සේලා ඉන්න සමාජයේ ඉපදුනා. වෙලාවට ගිහින් දඹදිව සවැත් නුවර ජේතවනාරාමයට යන පාරේ වීදියේ ඉපදුනා වාසනාවට. ඒ නිසා එතනින් නිදහස් වුණා. නැත්තම් තවමත් අපායි. එහෙමනම් අපිට පේන හිඟන මිනිස්සු ගැන සමහරට මේ සංසාරේ මහණිලා හිටපු අය ගුණ ධර්ම රූපය සිටුවරු සිටු දෙවි නාසල ඉන්නේ. අන්න එහෙම බලනකොට මේ කර්මයේ ස්වභාවය කොයිතරම් අනතුරුදායකද. එහෙමනම් දැන් අපි පොඩි බේරිලාද? දැන් බේරිලා ඉන්නේ මේ වෙලාවේ. ධර්මය අවබෝධ කරන්න කල්පනා නොකළොත් කර්මයේ ස්වභාවය තමයි පස්සින් පන්න ගහන එක. හොඳ හෝ නරක දෙකම පන්න ගහනවා. පස්සින් පන්න පන්න විපාක දෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ බඳු ස්වභාවයකින් මේ චේතනාව අප තුළ වැඩ කරන්නේ. හොඳට හැරුණොත් හරි, නරකට හැරුණොත් ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කර්මය නිරුද්ධ වන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්. මේ කියන්නේ මොන ස්පර්ශයේද? අවිද්‍යා සහගත ස්පර්ශය. මතක තියාගන්න, පටිච්ච සමුප්පාදයේ ස්පර්ශය කියන තැනට එනකොට අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සු. ස්පර්ශයෙන්කට අවිද්‍යාවෙන් පටන් ගත් ස්පර්ශයක් තියෙන්නේ. එහෙමනම් මේ ස්පර්ශී විද්‍යාව පහළ වෙච්ච ස්පර්ශයක් නෙමෙයි, අවිද්‍යාසහගත ස්පර්ශයක්. මේ අවිද්‍යාසහගත ස්පර්ශයෙන් තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ කළොත් අවිද්‍යාසහගත ස්පර්ශය නිරුද්ධයි. මෙතන කියන්නේ ඒකයි, අවිද්‍යාසහගත ස්පර්ශය නිරුද්ධ වුණොත් කර්මය නිරුද්ධයි. නමුත් දැන් අපි දන්නවා රහතන් වහන්සේට කර්මයේ පස්සෙන් එන විපාක දෙනවා. ඒ මොකද? රහතන් වහන්සේට විපාක දුන්නට ඒ විපාක ඔක්කොම කයට ලැබෙන්නේ. ඒ කය අවිජ්ජා සහගත පරිසරයකින් ඇතිවෙච්ච කය. මනසින් පිළිගන්නේ නැහැ කර්ම විපාක. රහතන් වහන්සේලාට මිනිස්සු දානමාන පූජ කරනවා. සමහර අය බනිනවා, ගහනවා, නිඳා පහස කරනවා. රහතන් වහන්සේලා මරනවා මිනිස්සු. එතන ඒ කර්ම විපාක තියෙනවා මේ ශරීරය තියෙනක. එහෙනම් අපරාපරිය වේදනියේ කර්මයේ ස්වභාවය තමයි පිරිනුවන් පානාතුරු පස්සින් ඇවිදින් ඇවිදින් ඇවිදින් ඇවිදින් සපහු දුකහු ලබා දෙනවා. මේ කර්මය නිරුද්ධ කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. දැන් දැක්කද මේ කාමී නිරුද්ධ කරන්න තියෙන මොකද්ද වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. වේදනාව නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. සංඥාව නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. ආශ්‍රව නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. කර්මය නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. යම් කිසි කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් කර්මය හරියටම දැනගත්තොත්, කර්මය හටගන්නේ කොහොමද කියලා දැනගත්තොත්, හටගන්නේ කොහොමද කර්මය? ස්පර්ශයෙන්. කර්මයේ වෙනස්කම දැනගත්තොත්, කර්මයේ විපාක දැනගත්තොත්, කර්මයේ නිරුද්ධ වීම දැනගත්තොත්, කර්ම නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගත්තොත්, අන්න එයාට තියෙනවා අවබෝධයෙන්ම කලකිරෙන නුවණ. අන්න එයාට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ හයවෙනි කාරණාව දුක. එයා දුක ගැන දන්නවා. දුක ගැන දැනගත යුතුයි. දුක හටගන්නේ මොකෙන්ද කියලා දැනගත යුතුයි. දුකේ වෙනස්කම් දැනගත යුතුයි. දුකේ විපාක දැනගත යුතුයි. දුක නිරුද්ධ වීම දැනගත යුතුයි. දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගත යුතුයි. මෙන්න දුක විස්තර කරනු. ඉපදීම දුකයි. ජරාව දුකයි. ව්‍යාධිය රෝග පීඩා වැළඳීම දුකයි. මරණය දුකයි. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස දුකයි. කැමති දේ නොලැබීම දුකයි. කොටිම්ම කීවොත් පංච උපාදානස්කන්ධේ දුකයි. දුක ගැන බුදුරජාණන් වහන්සේ කරන ওই විග්‍රහය තුලමයි අපි ඉන්න ඕනේ. දුක ගැන කතා කරද්දී මොකද ඉපදීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළදී ඉතා ගැඹුරු එකක්. ඉපදීම නිසායි මේ අපිට මේ ඔක්කොම ගැටලු ඇති වුණේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉපදීම දුකක් කියලා අවබෝධ වුණාමයි. අපිට තියෙන ස්වභාවය තමයි මං කිව්වේ ඇහෙන් දකින්න ආසයි. ඒ නිසා අපි ඇහෙන් නැති වෙනවට කැමති නැහැ. කනෙන් අහන්න ආසයි. ඒ නිසා කන නැති වෙනවට කැමති නැහැ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න ආසයි. නාසය නැති වෙනවට කැමති නැහැ. දිවෙන් රස විඳින්න ආසයි. දිව නැති වෙනවට කැමති නැහැ. කයෙන් පහස ලබන්න ආසයි. කය නැති වෙනවට කැමති නැහැ. හිතෙන් හිත හිතා ඉන්න ආසයි. හිත නැති වෙනවට කැමති නැහැ. මේ නිසා අපි මේවා මේ හයේ එල්ලිලා ඉන්නේ. කූඩල්ලි ඇඟ කෙල්ලි ඉන්නේ අම්මාකාරයෙන්ද ඒ ආකාරයෙන්ම අපි මේ ඇහැ කන නාසය දිවකයි හිත කියන හයේ එල්ලිලා ඉන්නේ. ඒක තමයි මේ දුක හටගන්න හේතුව. මොකද්ද? තණ්හාව. දුක හටගන්න හේතුව මොකද්ද? තණ්හාව. තණ්හා නිසාම දුක පවතිනවා. එහෙමනම් අපිට කවදා හරි දවසක අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ මොකෙන් නිදහස් වෙච්ච දවසටද? තණ්හාවෙන් නිදහස් වෙච්ච දවසට. ඒ කියන්නේ ඇහින් රූප දකින්න තියෙන ආසාව, ඔව් ඇහින් බැලීමේ ආසාව නැති වෙන්න ඕනේ. කනින් ඇසීමේ ආසාව නැති වෙන්න ඕනේ. නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කිරීමේ ආසාව නැති වෙන්න ඕනේ. දිවෙන් රස විඳීමේ ආසාව නැති වෙන්න ඕනේ. කයෙන් පහස ලැබීමේ ආසාව නැති වෙන්න ඕනේ. හිතෙන් සිටීමේ ආසාව නැති වෙන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා ති පොඩි දෙයක්ද මේක කියලා. හිතන්නවත් බෑ. හිතන්නවත් බෑ. ඉබඳු එකක්. එච්චරටම අපි ඒ තුල ඉන්නේ. ඉතින් අපි ඒක වෙනස් කරන විදියට තමන්ගේ ජීවිතයට අවබෝධය ඇති කරගන්න දක්ෂ වෙන්න ඕන. අනිදාට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දුකේ වෙනස්කම් තියෙනවා. මොකද්ද දුකේ වෙනස්කම්? සමහර දුක් තියෙනවා ඉවස ගන්න බෑ. සමහර දුක් තියෙනවා ඉවසන්න පුළුවන්. සමහර දුක් තියෙනවා ඉක්මනට එපා වෙන්නේ නැහැ. ඇල්ලෙන්නේ නැති. ඒ ඉක්මනට එපා වෙන්නේ නැහැ. සමහර දුක් තියෙනවා ඉක්මනින්ම එපා වෙනවා. මේක තමයි මේ දුක්වල තියෙන වෙනස්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක්වල තියෙන විපාක. විපාකේ තමයි දුක නිසා මිනිස්සු සත්වය අශෝක කරනවා, කලන්ත හැදෙනවා, හඬා වැළපෙනවා, සිහිමුලා වෙනවා. ඊළඟට දුකේ විපාකේ තමයි බාහිර පිළිසරණක් හොයනවා. අයියෝ කවුරුවත් මේ දුක නැති කළා දෙන්න කෙනෙක් නැද්දෝ කියලා පිළිසරණක් හොයනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුකේ බුදු කෙනෙක් පහළ වෙනකම්ම මිනිසු දන්නේ දුක මොකද්ද, ඒක කොහොමද වෙන්නේ. ඒ නිසා විපාක දෙකකට මුහුණ දෙනවා මේ දුකේ. සම්මුහ විපක්කං, එකක් තමයි මුලා වීම. එකක් මොකද්ද? මුලාවටපත් වෙනවා. දෙක තමයි දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් සෙවීම. ওই දෙක තමයි දුකේ විපාක. මුලාවටපත් වීමයි ක්‍රමයක් සෙවීමයි. ওই දෙකෙන් තමයි කරන්නේ. එහෙමනම් මේ දෙවියෝරු අදහන්න, මේ සෙත් කවි කියන්න, නැකත්වලට මේ හැම එකකටම පෙරමිලා තියෙන මොකක් නිසාද? දුකෙන් මුලා වීම නිසා. හොයන්න පටන් ගත්තෙ දුකෙන් මුලා වීම නිසා. ඒතර දුකෙන් මුලා වුණාට පස්සේ විපාක දෙකක් තියෙනවා. එකක් තමයි දුක නිසා ඇතිවෙච්ච විපාක දෙකක් තියෙනවා. එකක් මුලා වීම, එකක් පිහිටක් සෙවීම. එතකොට අපිට පේනවා එහෙම කොච්චර කළා දුක ගැන යා දන්නේ නැත්නම් එයාට කිසිම දෙයක් කරන්න බැ. දැන් අපි දන්න ඕන පසුගිය දවස්වල දැක්කනේ ඉරාකේ මැරුණ මිනිස්සු. කවුරුවත් දන්නවද ඉපදිච්ච නිසා මේක සිද්ධ වුණා කියලා? දන්නේ නැහැ. ඇයි ඒ? කියන්න කෙනෙක් නැහැ. කවුරුත් දන්නද උපදින්නේ ඒ අය ඔහි මැරෙනවා. ඉපදුනේ මේ තෘෂ්ණාව නිසා. ආය මරණම ආය උපදින එක දන්නවද? දන්නේ නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති ලෝකේ තනිකරම අන්ධයන්ගේ ලෝකයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණත් විතරයි ඇස් පහදා ගන්න පුළුවන්. අනිත් ආගම් වලින් කළා තියෙන මිනිස්සුන් ඔළුවෙන් හිටවපු එක. ඔළුවෙන් හිටවුවට පස්සේ මිනිස්සුන්ට ඕන හැටියට ඇවිදින්න බෑ. එහෙනම් ඔළුවෙන් හිටවුවට පස්සේ යා ඔහි යනවා. ඔළුවෙන් යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? කකුල් දෙකින් හිටෙව්වා. කකුල් දෙකින් හිටවුවට පස්සේ යාට ඕන හැටියට යන්න පුළුවන්. ඒකයි හොඳට බලන්න හිතලා අනිත් ආගම් අදහන සියලු දෙනා ඔළුවෙන් හිටගෙන ඉන්නේ. කකුල් දෙකින් හිට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අවබෝධයක් තුලින් ආර්ය සත්‍ය අවබෝධය කරා පැමිණෙන ආර්ය ශ්‍රාවකයා විතරයි. අවබෝධය කරා ආවෙ නැත්නම් නමට ඉන්න බෞද්ධය ඔළුවෙන් තමයි හිටගෙන ඉන්නේ. කකුලෙන් කකුල් දෙකින් හිට ගන්න එකක් වගේ එකක් මේ ධර්මයෙන් කරලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වන්නා වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික සූත්‍රයෙන් කොයි තරම් අපට ඥානයක් ලබා දෙනවද කියලා. සමහරට ඔබ කවදාවත් අහලා තිබෙන්නේ නැතුව ඇති මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය. ආශ්‍රය මේ වගේ අරගෙන යනවා කියලා. ඉස්සෙල්ලාම දවසේ මම මේ සූත්‍රය කියවපු දවසේ මම හොඳටම බය වුණා. ඇයි මේ බඳු ස්වභාවයකින් මේ හිතේ එක්කම සකස් වෙලා තියෙන්නේ? ඇයි මේ ආශ්‍රව තියෙනවා, කර්මයේ තියෙනවා, දුක තියෙනවා, මේ ඔක්කොම අපි ප්‍රහාණය කළා නෑනේ. කොච්චර අනතුරක්ද? ඉතින් මේකින් ගැලවෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් අපේ වාසනාවට අපිට අවුල් නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊටාම පිරිසිදුව දැනගන්න ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන්න නම් අර සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. ප්‍රඥාව. ඊ සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි සතිපට්ඨානෙ 100 පිටවන්න තියෙන්නේ. සතිපට්ඨාන 100 පිළිපදවන්න බෑ වීරිය නැතුව. ඒ කියන්නේ මේ තමන්ගේ ජීවිතයේට වීරිය වෙන. දැන් ඔබට වීරිය තියෙනවා. ඔබ මේ වැස්ස බලන්න නැතුව, පින්න බලන්න නැතුව, පීඩා බලන්න නැතුව දැන් එනවා. මේ මොකද්ද මේක? වීරිය නෙමෙයිද? මේ වීරිය තියෙන්නේ මෙහෙමයි. ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියන්නේ පටන්ගත්තු වීරිය, නවතින්නේ නැති. මේක අපි මේ වීරිය අතාරින්න ඕනේ කවදද? නිවන් අවබෝධ කරපු දවසටයි වීරිය අතාරින්න ඕනේ. එතකම්ම මේ ජීවිතේ වේවා, ඊළඟ ජීවිතේ වේවා, නිවන් අවබෝධ කරනකම්ම නොකඩවා වීරිය කරන්න ඕනේ. අන්න එයාට විතරයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ මේ වීරිය ඇති කරගන්න පරිසරයක් නැහැ. දැන් ගෙවල් දොරවල් වලට ගිය ගමන් වෙනම ලෝකයක්. පාරට බැස්ස ගමන් වෙනම ලෝකයක්. පත්‍රයක් බලපු ගමන් වෙනම ලෝකයක්. ටීවී එක බලපු ගමන් වෙනම ලෝකයක්. රේඩියෝ එක අහපු ගමන් වෙනම ලෝකයක්. මේ ජීවිතයේ ඇත්ත කතා කිරිල්ලක් තියෙනවද? ඇත්ත කතා කිරිල්ලක් නැහැ. මේ නිසා වීරියවන්ත කෙනා විතරමයි මාර්ගඵල අවබෝධය ඇති කරගන්නේ. වීරියවන්ත කෙනා. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න මේකෙදි ලොකු වීරියක් ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ උපන්න සත්වයාගේ ජීවිතේ පුංචි වතුර සිඳීගෙන යන පුංචි දොළපාරක් වගේ කියලා. අපේ ජීවිතේ මොකක් වගේද? වතුර සිඳීගෙන යන දොළපාරක් වගේ. කොයි වෙලාවෙ අපේ ජීවිතේ ඉවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ අහිමි වෙනකොට අපිට ගොඩාක් දේවල් අහිමි වෙනවා. සිහිය පිහිටවන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. වීරිය දිනු කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. සත්‍ය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. සතර අපාය මිදෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඔබ කැමතිද මේ අවස්ථාවන් අහිමි කරගන්න? දැන් අපි මේ ගෙවල් දොරවල් ඥාති මිත්‍රාදීන් මේ මේ මේ මධ්‍යාව විතරක් බලාගෙන ඒ මැත්තේම අපි හැප්පෙන්න ගියොත් අපිට මේ ඔක්කොම අහිමි වෙනවා. නමුත් අපි නුවණින්ත්ව වීර්යින්ත්ව සලස්මක් ඇතුව පටන් ගත්තොත් දැන් ඔන්න විසක් වෙනවා. හොඳ සලස්මක් ඇතුව පටන් ගන්න පුළුවන්. මම තව අවුරුදු දෙකක් හෝ තුනක් ඇතුළත මම මෙච්චර දක්වා මං හිත දියුණු කරනවා. හොඳ සලස්මක් ගන්න මම මෙහෙම ධර්මඥානය ඇති කර ගන්නවා. වීර්යය ඇති කර ගන්න. අන්න එතකොට තමයි ටික පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතේට ධර්මඥානයක් ඇති කරගෙන අවබෝධයක් ඇති කරගන්න. නැත්නම් හිතේ ස්වභාවය තමයි මොකද්ද? ප්‍රමාදය. හිතේ සුමහදේ ස්වභාවය ප්‍රමාදය. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම. දැන් මේ සත්තුන්ගේ අඩි තීරුනේ අල්ලින්ගේ බල්ලන්ගේ බලලුන්ගේ ගවයින්ගේ ඌරන්ගේ අස්සයන්ගේ අඩි. මේ අඩි සටහන් අතර ලොකුම අඩි සටහන තියෙන්නේ මොකාගේද? ඇතාගේ. ඒ ඇතාගේ අඩි සටහන ඇතුළට අනිත් හැම අඩියක්ම දාන්න පුළුවන්. ඒ වගේ කිව්වා මේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ඇතුළට සියලුම කුසල් දාන්න පුළුවන්. සියලුම මේ කුසල ධර්මයන් අතර අග්‍රමකද්ද? චතුරාර්ය සත්‍ය. එහෙනම් චතුරාර්ය සත්‍ය ඇතුළට සියලුම කුසල් දාන්න පුළුවන්. එහෙනම් ඔබ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගන්න ඕනේ. මොකද ජීවිතේ කියන්න බෑ කොයි වෙලාවෙ නැති වෙලාවෙද කියලා. දැන් මේ විදර්ශනා අපි පුරුදු කරනවා. ඒක හැමතිස්සෙම පුරුදු කරමින් ඉන්න ඕන. ධර්මය අවබෝධ කරන වෙලාව අසල් වෙලාව කියලා කියන්න බෑ. සමහර විට තමන් දන්නේ තමන් වතුර නාන වෙලාව වෙන්න පුළුවන්. දැන් කවුද පටාචාර ආශ්‍රයෙන් ශේකලි හරිය අපූර්ව වෙලාවක ඉස්සලයා මොකද කළේ? කුටිය ඉස්සරහට ඇවිල්ලා වතුර තිබුණා. ඒ වතුර එක කකුල් දෙකට දාගත්තා. වතුර ඔක්කොම වැල්ලේ උරා ගත්තා. මෙයා මේකත් දැක්කා. හොඳ සිහියෙන් ගිහින් ඇඳේ වාඩි වුණා. වාඩි වෙලා අර පහන පත්තියේ තිබෙන පොල් තෙල් පහන නිවන්න පිටිපස් පහන තිරේ පිටිපස්සෙන් ඇද්දා. අදිනකට අර පත්තියේ තිබිච්ච පැත්ත තෙලට වැටුණා. හැටකට පහන නිවිලා ගියා. එතකොටම සියලු ආශ්‍රයන් ෂේ වුණා. අරහත්ත්වයට පත් වුණේ ඒ වෙලාවේ. එතකොට කොච්චර සිහියෙන්ද මේ ඔක්කොම සිද්ධ වුණේ? එහෙනම් සිහිය කියලා කියන්නේ හැම තිස්සෙම නුවණ පාවිච්චියෙන් වීර්යයෙන් යුතුව රඳවා ගත යුතු කුසල බලවේගයෙන්. එහෙනම් පින්වතුනි අපට මේ කය ගැන හොඳ සිහියකින් ඉන්න ඕනේ. විඳීම් ගැන හොඳ සිහියකින් ඉන්න ඕනේ. ඊළඟට සිත ගැන හොඳ සිහියකින් ඉන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන හොඳ සිහියකින් ඉන්න ඕනේ. මේ ආයතන හය ගැන හොඳ සිහියකින් ඉන්න ඕනේ. අන්‍යයා තමයි සතර සතිපට්ඨානය තුල ඉන්න එක්කෙනා. එහෙම සිහියෙන් ඉන්න දක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේ නම් වදාළේ දවස් 7ක් ඇති කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ ඉබඳු ආකාරයේ දේශනාවක් කළා තියෙන නිසා අපට මේ ධර්මයේ පටන් ගත්ත තැන ඉඳලම ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. නිසා නුවණ තියෙන කෙනෙකුට ඔන්න දැන් කරුණු හයක් තියෙනවා. ඔන්න කාමයේ ගැන හිතන්න පුළුවන්. කාමයේ කිව්ව සංකල්ප රාගයක් නේ. ඔන්න මතකද කාමයේ ගැන කියපු එක? ඔව් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. తత్రేవ రూపాన్ని తిట్టంతి లోకే. మే లోకే తుల ఏమమ తీన రూప అతిత్ ధీరా వినియంతి ఛందన్ ప్రజ్ఞావంత కినా మే కామే కిరే తీన ఆశావ దురు కరగన్నో. ఏహనం కవదహరి దవసక మే ప్రజ్ఞావ దివును కరనే కినా వితరమై මේ ලෝකේ අතාරින්නේ අනිත් කාටවත් අතාරිනවා තියා හිතන්නවත් බෑ. නිකන් කියන්න පුළුවන් මම මේ ඔක්කොම අතහැරලා දානවා මට වැඩක් නෑ මට වැඩක් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ බොරුවට. ඒ අතාරින තමන් අතාරින්න ලෑස්ති වෙලා කියන කතාවක් නෙමෙයි ඒ. ඒක නිකන් කට්ටිය බය කරන්න කියන එකක්. ඇත්ත තත්ත්වය මොකද්ද? ඔක්කොටම අහුවෙලා ඉන්නේ. අපි මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේ අහුවෙච්ච අහුවෙලින් අන්න නුවණ තියෙන එක්කෙනා අවබෝධය තියෙන එක්කෙනා ධර්මයේ අවබෝධය කරා යන්න ඕන. අවබෝධ කරගන්නවා කාමී යථා ස්වභාවය. අවබෝධ කරගන්නා වේදනාවේ යථා ස්වභාවය, සංඥාවේ යථා ස්වභාවය, ආශ්‍රවයේ යථා ස්වභාවය, කර්මයේ යථා ස්වභාවය, දුකේ යථා ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ ඔක්කොම අපි ගැන නෙමෙයි කතා කළේ. බලන්න කෙනෙකුට පේන්නේ නැහැ මෙච්චර ගැටලුවක් ජීවිතේක තියෙනවා කියලා නේ. අපිට පේන්නේ ඇස් දෙකින් බලනවා, හිනා වෙනවා, හැඩදදා යනවා. අපිට පේනවද මේ මෙච්චර බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා? පේන්නේ නැහැ. මොකද ඇතුළාන්තයෙන් විසලා බලනකොට අපායට යන ආශ්‍රව ගොඩක්, අපායේ දුක් විඳින කර්ම ගොඩක්, දුක් ගොඩක්, කාම ගොඩක්, විඳීම් ගොඩක්, සංඥා ගොඩක් විස්තර කර කර බලනකොට. ඉතින් ඒ නිසා මේ ජීවිත යථාර්ථයේ එහෙමනම් අපිට මේ උතුම් ධර්ම දේශනාවල් ශ්‍රවණය කළා හිතට අරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේම දිනු කරගෙන අපිත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.